බුද්ධම් බුද්ධම් බුද්ධම් වන්දේ ධම්මම් ධම්මම් ධම්මම් වන්දේ සංඝම් සංඝම් සංඝම් වන්දේ බුද්ධම් ධම්මම් සංඝම් වන්දේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරම් නාධි ගච්ඡන්ති මිච්ඡා සංකම්ප ගෝචරාම් සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකම්ප ගෝචරා ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි සුනිල් දිසානායක මහත්මයාගේ නිවසේහි අද දින මේ වටිනා ආශිර්වාදාත්මක පින්කම සිදු කරන අවස්ථාව ප්‍රියානේ දිසානායක නෝනා මහත්මියට ආශිර්වාද පිණිස උපන් දිනයට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහායි මේ පින්කම සිදු කරන්නේ. ඉතින් උපන් දිනයක් සමරන ආකාරය ගැන අපි හැම දිනාටම ලොකු ආශිර්වාදයක් ලබා දෙමින් තමයි මේ කටයුත්ත මේ සිදු කරන්නේ. ඉතින් මේ කාලය තුල හැකිතාක් දුරට මේ ධර්ම දේශනාව තුළ අවධානය පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒකෙන් තමයි මේකෙන් වඩාත්ම ප්‍රයෝජන ලැබෙන්නේ. එනිසා මේ කියන හැම වචනයක් පාසාම හොඳම අවධානයෙන් ඉන්න. අනිත් අරමුණු ගැන හිතුවොත් මේ අහන දේ අවධානය පිටතට යනවා. එනිසා ඔබ දක්ෂ වෙන්න ධර්ම දේශනාවකට අහුම්කන් දීමේදී සම්පූර්ණයෙන්ම ඒ කියන කරුණ පිළිබඳව අවධානය තියාගන්න. දූ දරුවන් ගැන නෙවෙයි මේ අවස්ථාවේ අපි බලන්නේ ධර්මය ගැන. එතකොට දරුවනොත් හොඳට අවධානය යොමු කරනවා. එතකොට අපි දරුව ගැන අවධානය යොමු කරොත් දරුවගේ අවධානයත් වෙන පැත්තකට යනවා. ඒ නිසා දෙමාපිය හොඳට තැම්පත්ව බණ අහනකොට දරුවනොත් ඒකට යොමු වෙනවා. ඒක අපි ආදර්ශය දෙන්නට ඕන. පින්නතුනි උපන් දිනයක් කියන්නේ අපේ ජීවිතයේ වටිනාම අවස්ථාවක්. ඉතින් ඒ උපන් දිනය සමරන්න වඩාත්ම අර්ථවත් විදියට අප සමරන්නේ කොහොමද කියන එක බුදුදහම තුලින් අපට පැහැදිලි කරලා තියෙනවා. උපන් දිනයක් කියලා කියන්නේ මංගල සමත අවස්ථාවක්, සුභ කාරණයක්, බ්ලෙසින් එකක්. එතකොට බොහෝ විට අපි බ්ලෙසින් එකක් සමරන්නේ, කෙනෙකුට බ්ලෙස් කරන්නේ කෑම බීම ටිකක් දීලා අපි වචනින් කියනවනේ, සුභ උපන් දිනයක් වේවා, සුභ මංගල්‍යයක් වේවා, මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ. ඒකිනුත් යම්කිසි ආශිර්වාදයක් ලැබෙනවා. නමුත් ඊටත් වඩා වැදගත්ම දේ තමයි ඊට අදාළ ක්‍රියාවන් සිද්ධ කරලා, ඊට අදාළ කටයුතු සිද්ධ කරලා, ඒ කටයුතු වලින් සැබෑ ප්‍රතිඵලය ලබාගෙනම ආශිර්වාදය ලබා ගන්න එක. මේ පින්නතුන අහලා තියෙන මංගල සූත්‍රය. මංගල සූත්‍රයේ දැක්වෙන්නේ ඇත්තටම මංගල කාරණයක් අපි කොහොමද සමරන්නේ කියලා. කොහොමද අපේ ජීවිතේට සැබෑ ලෙසම බ්ලෙසින් එකක් වෙන්නේ කියන එක තමයි මංගල සූත්‍රයේ කරුණු වලින් තියෙන්නේ. දැන් ඔබතුමියගේ උපන් දිනය සමරන අවස්ථාවේදී ඒ හුඟක් මංගල කාරණාද කරනවා. දානංච ධම්මචර්යාච, දන් දෙනවා, දාපු අයට දෙනවා, ස්වාමින් වහන්සේට දන් දෙනවා. දන් දීම මංගල කාරණයක්. ඒ වගේම ධම්මචර්යාච ධර්මයේ හැසිරෙනවා. ඒකත් මංගලකාරණයක්. ධම්මසවණං ධර්මයට ඇහුම්කන් දීම. ඒකත් මංගලකාරණයක්. ඥාතකානංච සංඝෝ දැන් මේ රැස් වෙච්ච ඥාතීන් සලකනවා. ආහාර පාන ආදීන් විතරක් නෙවෙයි. මේ අවස්ථාවේදී ඔබ හැම දෙනාම සලකන්නේ ධර්මයනුත් සලකනවා, උදව් කරනවා. ඒකත් මංගලකාරණයක්. කාලේන ධම්ම සාකච්ඡායේ තම මංගල මුත්තමං. සුදුසු කාලේ ධර්ම ශ්‍රවණය කිරීමත් මංගලකාරණයක්. මේ වගේ මංගල කාරණා රාශියක් මේ එක මොහොතේ සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි සැබෑ ලෙසම අපේ උපන්දිනයක් හෝ ජීවිතයක් සමරන අවස්ථාව. කෙනෙකුට මේ කරුණ හැකිතාක් දුරට සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොතින් ඒ තැනැත්තාට පින්නතුනි අවුරුද්ද දෙක දවසක් නෙවෙයි. ඒ තැනැත්තාට හැමදාම උපන්දිනේ වගේ සමරන්න පුළුවන්. බුදුදහම කියලා කියන්නේ පින්නතුනි අවුරුද්දට දවසක් මව්පියන් සැමරීම හෝ නැත්තම් අවුරුද්දට දවසක් උපන්දිනයක් සමරන දෙයට වඩා වෙනස් එකක් බුදුදහම කියලා කියන්නේ. අපි හරියට බුදුදහමේ ඇතුළත් කරුණු තේරුම් ගත්තොත් බුදුදහම තුලින් අපේ ජීවිතය පෝෂණය කරගත්තොත් අපට හැමදාම උපන්දිනයක් වගේ සමරන්න පුළුවන්. ඒකට පින්නතුනි ප්‍රධානම දේ තමයි අපේ ජීවිත කොච්චර වටින ජීවිතද කියලා අපි තේරුම් ගන්නට ඕන. බොහෝ විට අපට අපේ ජීවිත වටිනාකම තේරෙනව අඩුයි. කෙනෙක් දැක්කම අපට හිතෙනවා සාමාන්‍ය පුද්ගලයෙක් කියලා. නමුත් පින්නතුනි මේ ලොකු කුඩා හැම දෙනෙක්ගේම ජීවිත දෙස බලන විට ඔබ හැම දෙනෙක්ම හුඟක් වටිනා අය. ඒ ගැන ඔබ හුඟක් දැනගන්නේ පින්නතුනි ධර්මය අහපු ප්‍රමාණයට. මනස ලෝකේ මේ වගේ කාලයක ඉපදෙලා ලැබිලා සද්ධර්ම ශ්‍රවණය කරන්න යම් කිසි කෙනෙකුට අවස්ථාව ලැබෙනවා කියන්නේ ඒක සසර හුඟක් පින්දහම් කළ ලැබිච්ච අවස්ථාවක්. ඒක මනුස්ස ලෝකේ ඉපදුනත් බොහෝ දෙනෙකුට ලැබෙන්නේ නැහැ. මේ ලෝකයේ පින්නතුනි නොඑක් විදිහේ සත්‍යයන් ලෝකේ ඉන්නවා. ඒ සත්‍යයන් අතරින් මිනිස්යන් ඉන්නේ බොහොම සල්පයයි. මිනිස් ලෝකේ බිලියන 8යි ඉන්නේ, කෝටි 700 ගානයි ඉන්නේ. නමුත් එකම කුහුඹි ගුලයක් ගත්තත්, එකම වේගුලක් ගත්තත්, නැත්නම් මුහුදේ ඉන්න මාළු ගත්තත් අප්‍රමාණ ගණන් කරන්න බැරි තරම් සත්තු ඉන්නවා. අන්න ඒ සත්‍යයන් අතරින් පින්නතුනි මිනිස් ලෝකේ කෙනෙක් ඉපදෙන්නේ සසර හුඟක් පින් කරලා. කෙනෙක්ගේ ජීවිතය අධ්‍යස බලන විට කෙනෙක් දැක්කම පින්නතුනි අපට හිතෙන සාමාන්‍ය පුද්ගලයෙක් කියලා. එයාගේ මේ ආත්ම භාවයේ අධ්‍යාපන සුදුසුකම් තියෙන ගෙදර වාහනේ මේ වගේ ටික විතරයි අපට මතක් වෙන කෙනෙක් දැක්කමනේ. නමුත් පින්නතුනි කෙනෙක් දිහා බලනකොට මේ කුඩා දරුවෙක් දැස බැලුවත් මේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මේ තත්ත්වෙට මේ දරුවෙක් එන්න සසර හුඟක් පින් කළා තියෙනවා. හුඟක් දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, භාවනා කළා තියෙනවා, හිත හුඟක් ලස්සනට තියාගෙන ඉඳලා තියෙනවා. ඒකයි මේ දරුවන් මේ වගේ ලස්සන රූපයන් ලැබුවේ. ඔබ හැම දෙනෙක්ම මේ වගේ ප්‍රසන්න සහගත ජීවිතයක් ලැබුණේ සසර හුඟක් පින් කරලා. අන්න ඒක වටිනාකම අපි තේරුම් ගත්තොත් පින්නතුනි අපි ගැන හුඟා සතුට වෙනවා. අපේ ජීවිත කොච්චර වටින ජීවිතද කියලා අපි තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ අතීත පින්කමල ආනිසංසය ගැන අපි හුඟා සතුට වෙනවා. විතරක් නෙවෙයි, මේ ආත්ම භාවයේ හැකිතාක් දුරට අපේ ජීවිත ඉහළම මට්ටමට ගන්නට අපි උත්සාහවන්ත වෙනවා. පින්නතුනි අපි මේ ලෝකයේ නොඑක අයගෙන් කරුණු කාරණා ඉගෙන ගන්නවා. අපි මුලින්ම මේ ලෝකෙ ගැන ඉගෙන ගන්නේ අපේ අම්මා තාත්තා දෙන්නගෙන්. අම්මා තාත්තා දෙන්න තමයි අපි මෙලොවට බිහි කළා. අපට ඇවිදින හැටි, කෑම බීම කන හැටි, කතා බහ කරන හැටි ඔක්කොම උගන්වන්නේ අපේ අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා දෙන්න අපේ ජීවිතේ ලොකු මෙහෙවරක් කරනවා. ඊළඟට පින්නතුන අපට කවුද උගන්වන්නේ? ඊළඟට අපට ගුරුවරු උගන්වන්නේ. පාසලට ගියාට පස්සේ, විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ තවත් පිටසක් අපට උගන්වනවා. ඒ අපට මොනවද උගන්වන්නේ? ඒ උගන්වන්නේ අපට සමාජයේ කොහොමද හැසිරෙන්නේ, රැකියාවක් කරන්නේ කොහොමද, මාසිකව ඉහළම වැටුපක් ලබන විදියට ඔබ ඔබේ වෘත්තිය දියුණු කරගන්නේ කොහොමද කියන එක තමයි ඒ පාසල් වලින්, විශ්වවිද්‍යාල වලින් අපට උගන්වන්නේ. ඒ ගුරුවරු උගන්වන දේන් පින්නතුනේ අපට මාසික වැටුපක් ලබන්න පුළුවන්. ඒ ලබන වැටුපෙන් අපට ගෙයක් හදාගන්න පුළුවන්, ඉඩමක් ගන්න පුළුවන්, අපට කැම බීම ටික ගන්න පුළුවන්. හැබැයි පින්නතුනේ ඊට වඩා දෙයක් කරන්න නම් බැහැ. අපට ජීවිතේන සැබෑ දුකෙන් නිදහස් වෙන්න මේ දෙමව්පියන්ටවත් ගුරුවරුන්ටවත් උදව් කරන්න බෑ. එයාට උදව් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ටික කළා යාලා නවතිනවා. අම්මලට තාත්තලට කරන්න පුළුවන්කම තියෙන ඉස්කෝලේට යන කම් විතරයි. එතෙන්ට පස්සේ ගුරුවරු ටික කරනවා. ගුරුවරුනොත් යම් කිසි මට්ටමකට කරනවා. ඊට පස්සේ ඒගොල්ලන්ටත් කරන්න බැරි ටිකක් ජීවිතය ඉතුරු වෙනවා. ඒ දේ මොකද්ද පින්නතුනි? ඒ දේ තමයි දුකේ නිදහස් වීමේ මාවත. ඒ කවුරුවත් දන්නේ නැහැ. ඒ බොහෝ දෙනෙක් කියන්නේ හුඟක් සල්ලි හම්බ කරන්න, උගාගේ දොර ලස්සනට තියාගන්න, හොඳ නවීන වාහනයක් ගන්න, එතකොට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි සාමාන්‍ය කියන්නේ. පින්තුනේ මේ දේත් අපි කරනවා ලෝකේ. ඒක කරන්න ඕන. බුදුදහමෙත් ඒකට නොයෙක් විදි උනන්දු කරලා තියෙන හොඳට ඉගෙන ගන්න, හොඳට ධනෙ ලබන්න බුදුදහමෙන් උනන්දු කරනවා. හැබැයි පින්තුනේ යට උනස් සීමාවක් තියෙනවා. ඊළඟට පින්තුනේ අපි බලන්න ඕන අපේ ජීවිතයේ සාර්ථකත්වය සතුට කියලා කියන්නේ මොකද්ද කියලා. බොහෝ දෙනෙක් ජීවිතයේ සතුට කියලා සාර්ථකත්වය කියලා බලන්නේ බොහෝ පිරිසක් මැද්දේදී හුඟක් සතුටෙන් ඉන්න පුළුවන් නම්, විහිළු තහළු කරන්න පුළුවන් නම්, මේ බාහිර ගේ දොර දැකලා හුඟක් සතුට වෙන්න පුළුවන් නම්, මේක තමයි ජීවිතයේ සතුට සාර්ථකත්වය කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. මේකත් පින්නත ඥාන සිද්ධියක සාර්ථකත්වයක් තමයි. හැබැයි බුදුදහමේ විදියට මෙන්න මේ බාහිර පිටස්තර පුද්ගලයන් හෝ ද්‍රව්‍ය ලක්ෂණට තියෙන වෙලාවේදී නෙවෙයි අපේ සැබෑ මානසික දියුණුව බලන්නේ. සාමාන්‍ය ලෝකයා බලන්නේ හොඳට ලස්සනට දරුවෝ ඉන්නවා නම්, හොඳට ඇඳලා ඉන්නවා නම්, ගෙදර හොඳට පිළිවෙලට තියෙනවා නම්, හොඳට සින්දු හැම හැෙන ලැබෙනවා නම්, හොඳ මල් හැම හුඟක් තියෙනවා නම්, ඒවත් අපි ලබනවා, ඒව කරනවා, නැත්නම් මේ ලස්සනට ගෙදර තියෙන හරියම හොඳයි. නමුත් පින්තුනි, මේකටත් වඩා පියවරක් අපි ඉදිරියට යන්නට ඕන. ඒ පියවර මොකද්ද? ඒ තමයි පින්තුනි අපට සැබෑ ලෙසම අපේ මානසික දියුණුව බලන්නේ අපට දුක් වෙන කාරණයක් ආපු වෙලාවේදී, අපිට ලෙඩක් ආපු වෙලාවේදී, අපේ දරුවෙක් අසාර්ථක වෙච්ච වෙලාවේදී, එහෙමත් නැත්නම් අපි වයසට යනකොට අපේ මේ ලස්සන ශරීරය ටිකෙන් ටික වෙනස් වෙනකොට, අන්න ඒ අවස්ථාවේදී කොයිතරම් දුරට අපේ මානසිකව නොවැටි ඉන්නවද, මානසිකව දුකටපත් නොවෙනවද කියන එක මත තමයි කෙනෙක්ගේ සැබෑ සාර්ථකත්වය බලන්නේ. එනිසා බුදුදහම කියලා කියන්නේ පින්තුනි යමක් දැස ඉතාම සරල මට්ටමින් සැහැල්ලුවෙන් බලන දහමක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ ජීවිතය දැස වඩාත්ම අර්ථවත්ව බුද්ධිමත්ව නුවණින් බලන දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. එනිසා ඒ දහම ඉගෙනගත්තු ප්‍රමාණයට පින්තුනි අපි දන්නව ජීවිතේ වඩාත්ම වැදගත්ම දේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට මේ ආරම්භක පියවර තමයි පින්තුනි අපි හැකිතාක් දුරට ඉගෙන කියා ගන්නට ඕන. වටිනා ශිල්ප ශාස්ත්‍ර භාෂා ඥාන අපි ලබා ගන්නට ඕන. මහන්සි වෙලා ධනෙ උපයන්නට ඕන. ඒ වගේම අපේ ගෙවල් දොරවල් ලස්සනට අපි තියා ගන්නට ඕන. දැන් මේ ගෙදරට ආවම බොහොම ලස්සනයි නේ. බොහොම ප්‍රසන්නයි දැක්කාම. මේ වගේ අපි ලස්සනට ගෙවල් තියා ගන්න ඕන. මේ දකින්න දේවල් දැක්කාම අපට හිතට හරිය සතුටක් එනවා. ඒ වගේම පින්නොත්සිනි බුදුදහමේ කියනවා මේ බාහිර ගේ දොර තියෙන සතුට අපට තියෙන ගෙදර ඉන්නකොට විතරයි. මේ ගෙදරින් පිටස්තර ගියාම පාරක යනකොට මේ ගෙදර ලස්සන අපට පේන්නේ. අපේ රූපේ ලස්සන අපට පේන්නේ කණ්ණාඩි දෙකක් ලං කණ්ණාඩියක් ළඟට ගියාම, නැත්නම් කවුරු හරි අපි ලස්සනයි කියලා කිව්වහම තමයි අපට අපේ ලස්සන හිතෙන්නේ. නමුත් පින්න තුනේ හැම මොහොතෙම තමන් ලස්සනට ඉන්න ක්‍රමයක් බුදුදහමේ කියලා තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඒ ක්‍රමය තමයි අපේ හිත ලස්සනට තියාගන්න එක. අපට හරියට හිත පිරිසිදුව ලස්සනට තියාගන්න පුළුවන් නම් ඒ හිතත් අරගෙන තමයි අපි හැමතැනම යන්නේ. ඒ හිතත් එක්ක තමයි අපි නිදියන්නේ. රැයට සිහින පේන්නේත් මේ හිතත් එක්ක. එතකොට පින්නතුනේ මෙන්න මේ විදියට Tamanට හරියට සිතගෙන තීරුම් ගන්න පුළුවන් නම්, සිත ලස්සන කරගන්න පුළුවන් නම්, සිත පිරිසිදු කරගන්න පුළුවන් නම් මේක තමයි අපේ ඉහෙළම දිනුව කියලා කියන්නේ. මොකද පින්නතුනේ අපි කොයිතරම් ලස්සන පරිසරයක හිටියත් අපේ හිත පිරිසිදු නම්, කෙනෙක් ගැන අපේ අමනාපයක් හිතේ තියෙනවා නම්, යමක් ගැන රාගයක් තියෙනවා නම්, යමක් ගැන ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, මේ ලස්සන බාහිර පිටස්තර තියෙන දේ පේනවද අපට? අපට පේන්නේ අපි කොයිතරම් ලස්සන පරිසරයක හිටියත් කවුරු හරි ගැන හිතේ මොකක් හරි අමනාපයක් නම් තියෙන්නේ. කවුරු හරි ගැන රාගයක් නම්, නැත්නම් යමක් දෙයක් ගැන දැඩි ඊර්ෂ්‍යාවක් නම් අපට මේ පරිසරය කොච්චර ලස්සනද කියලා මේ ටික අපට පේන්නේ. එනිසා පින්නතුනි වඩාත්ම වැදගත් වන්නේ මේවත් අපි ලස්සන තියාගන්න ගමන් අපේ ජීවිතයේ වටිනාම දේ ලස්සනම දේ අපේ හිත හුඟක් ලස්සන කරගන්න එක තමයි තියෙන්නේ. අන්න ඒ හිත අපට හුඟක් ලස්සන කරගත්තොත් ඒ ලස්සන වෙච්ච හිත නිසා පින්නතුනි අපි අවුරුදු දෙක දවසක් විතරක් නෙවෙයි, අපි උදෑසන අවදි වෙන හැම මොහොතක්ම හැම දවසක්ම අපට උපන්දිනයක් කරගන්න පුළුවන්. ජීවිතේ හැම දවසක්ම ජනවාරි පළවෙනිදා දවසක් කරගන්න පුළුවන්. හැමදාම සිංහල අලුත් අවුරුදු දවසක් කරගන්න පුළුවන්. හැමදාම මෞපිය උපහාර දිනයක් කරගන්න පුළුවන්. අන්න ඒකටයි බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ. පින්නතුනි අද අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් වශයෙන් තෝරාගත්තේ ධම්මපදේන ගාථා දෙකක්. මේ ගාථා දෙක දේශනා කරන්න හේතුනේ සැරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා දෙනම. පින්නතුන අහලා තියෙනවනේ සැරියුත් හාමුදුර ගැන මුගලන් හාමුදුර ගැන. ඒ දෙනමට ගිහි කාලේ කොහොමද කිව්වේ? ගිහි කාලේ නම් මොනවද? මහාන වෙන කලින් උපතිස්ස කෝලිත කියලා දෙන්න. පින්නතුනේ මේ දෙන්න මේ සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී දෙන්නේ. මේ දෙන්න ගිහි කාලේ නම් යාළුවෝ දෙන්නේ. ගම් දෙහික ප්‍රධාන සිටුවරු දෙන්නේගේ ප්‍රධාන ධනපතියන් දෙන්නේගේ එකම පුතු දෙන්න මේ දෙන්න. කුඩා කාලේ ඉඳන් මේකට ඉගෙන ගත්තේ, එකට පාසල් ගියේ, එකට විනෝද උන්නේ, එකට සංගීත සම්දර්ශන බලන්න ගියේ, එකට මේ දෙන්න. නාට්‍ය බලන්න ගියේ, එකට මේ දෙන්න. දවසක්ද මේ දෙන්න නාට්‍යයක් බලන්න ගියා. ගිරග්ග සමංජය කියන නාට්‍යය. කන්දක් මුදුනේ එලි වෙනකන් තියෙන නාට්‍යයක් බලන්න ගියා. දෙන්න එලි වෙනකම මේ නාට්‍ය බැලුවා. බලලා ඉවරල පින්නොතින උදෑසන වෙනට මෙයාට තේරුණා අනේ මේ නාට්‍යයේ තියෙන හරය මොකද්ද කියලා. මුළු රැයක් නිදි මරාගෙන මේක බැලුවා. උදේ වෙනකොට ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒ වගේ මේකේ නිසරු බව මේ දෙනට තේරුණා. මේ දෙන තීරණය කළා මේ ගිහි ගෙදර තියෙන සම්පත් අත්හැරලා සත්‍ය සොයාගෙන යන්නට ඕන, වඩාත්ම මානසික සතුටක් ලැබෙන දෙයක් සොයාගෙන යන්න ඕන කියලා මේ දෙන තීරණය කළා. තීරණය කළා මේ දෙන්න ගිහි යෝගිවරු වගේ වෙනම ඇඳගෙන මේ දෙන දිගට එකපාරක් දිගේ ආවා. ටික දුරක් ගියාට පස්සේ මේ දෙන කියනවා අපි දෙන්නම එක දිගටම ගියොතින් අපට ධර්මය හොයන්න අමාරු වෙනවා, කල්ගත වෙනවා. අපි සත්‍ය සොයන යන ගමනේදී අපි දෙන්න වෙන වෙනම යමු පාරවල් දෙක. ගිහිල්ලා අපට ඉස්සෙල්ලාම මුණ ගැහිච්ච කෙනා ධර්මය හොයාගත්තොත් අනිත් කෙනා හමු වෙන්න ඇවිල්ලා දෙන්න සාකච්ඡා කරමු කියලා. මෙහෙම සාකච්ඡා කළ මේ දෙන්න උපතිස්ස කෝලිත කියන මේ දෙන්න පාරවල් දෙක ගියා. යනකොට මුලින්ම උපතිස්සට, උපතිස්ස කියන්නේ සැරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ, උපතිස්සට මුණ ගැහුණා. ඇත්තෙම දැන් මේ දෙන්න මෙහෙම හමු වෙන්න යන කලිනුත් වෙනම ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තා. ඒ ගුරුවරයාට කිව්වේ සංජය පරිබ්‍රාජකේ කියලා. මේ සංජය ළඟ අවුරුදු ගාණක් මේ දෙන්න ඉගෙන ගත්තා, ධර්මය ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඔහුත් ආගමික ශාස්ත්‍රවරේ, කොහොමද මානසික දියුණුව ලබන්නේ කියලා බණ භාවනා කළා. මෙහෙම ඉඳලත් නැති වෙලා තමයි මේ දෙන්න සත්‍ය හොයාගෙන ගියේ. යනකොට අර උපතිස්සට මුණ ගැහුණ අස්සජි හාමුදුරුව. පින්නතුන් අහලා ඇති අස්සජි හාමුදුරුව ගැන. පස්වක මහණුන්ගෙන් කොණ්ඩාඤ්ඤ වප්ප බද්දිය මහානා මාස්ටර්ජි කියලා පස් දෙනෙක් ඉන්නවනේ. ඒ පස් දෙනාගේ එක්කෙනෙක් තමයි මාස්ටර්ජි කියන්නේ. මෙන්න මේ අස්සජි හාමුදුරුව මුලින්ම බණ කියනකොට මගදී හමු වුණා මේ උපතිස්සට. හමු වුණාට පස්සේ අස්සජි හාමුදුරන්ගේ රූපය හරිය ප්‍රසන්නයි, ගමන හරියම සංවරයි. මේක දැකපෝ මේ උපතිස්ස තීරණය කළා මෙයා ගැන මොකක් හරි ධර්මයක් තියෙන්න ඕන කියලා. අනේ ඊට පස්සේ මේ හාමුදුරුවත් එක සාකච්ඡා කළා. සාකච්ඡා කළා කියන ඔබගේ ඉඳුරන් බොහොම ප්‍රසන්නයි, ඔබගේ ගමන බොහොම සංවරයි, ඔබේ ළඟ මොකක් හරි ධර්මයක් තියෙන්න ඕන, ඔබ දන්න ධර්මය මොකක්ද ඒක මට කියන්න කියලා. මේ අස්සජි හාමුදුරුවෝ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ඔහු ඒ වනට රහතන් වහන්සේ කෙනෙක්. නමුත් අලුත මහණ වෙච්ච කෙනෙක්. මේ අස්සජි හාමුදුරුවෝ කියනවා මම ඉතාම ළඟදී මහණ වෙච්ච කෙනෙක්, මම හුඟක් දන්නේ නැහැ, මම බොහොම ටිකයි දන්නේ. ඉතින් උපතිස්ස කියනවා හා කමන්නේ ඔබ ටිකක් දැනගත්ත, ඒ දන්න ටික කියන්න කියලා කිව්වා. මේ අවස්ථාවේදී පින්නතුනි එක ගාථාවක් සඳහන් කරේ උපතිස්සට. ඒ ගාථාය මුල් පද දෙක අහනකොටම හරියේ ධම්මා හේතුප්පවාතේ සංහේතුන් තථාගතවහ කියන ගාථාව. ඒ ගාථාය මුල් පද දෙක අහද්දීම උපතිස්ස සෝවන් වුණා. ලොකු ගෞරවයක් ඇති වුණා මේ ධර්මය ගැන. ඊට පස්සේ තමන්ගේ ගුරුවරයටත් ගෞරව දක්වලා ඊට පස්සේ තමන්ගේ අනිත් යාළුවෝ හොයාගෙන ගියා කෝලිත. ගිහිල්ලා ඌටත් මේ ධර්මය කිව්වා. දෙන්නම ඊට පස්සේ කෝලිතත් අර ගාථාව සම්පූර්ණ මහනකොට සෝවන් වුණා. මේ සෝවන් වෙච්ච දෙන්නා ඊළඟට තීරණය කළා මොකද්ද? තමන්ගේ අර කලින් ගුරුවරයෙක් හිටිය සංජය පරිබ්‍රාජකය කියලා අන්නේ සංජයටත් මේ දහම කියන්න ඕන කියලා සඳහන් කළා. ඊට පස්සේ ගුරුවරයෙක් ළඟට ගියා. ගුරුවරය මොකද කිව්වේ? ගුරුවරය කැමති වෙන්නේ නැහැ. එයාත් වෙනම ආගමික ගුරුවරයෙක්. එයා කිව්වා මම තවත් කෙනෙක් ළඟට යන්න කැමති නැහැ. ඉතින් මේ උපදේශ කෝලිත දෙන්න කිව්වා මෙහෙම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා ඉන්නවා, අපි උන්වහන්සේගෙන් ධර්මය අහන්න යමු කියලා. මේ අවස්ථාවේදී මේ සංජය පරිබ්‍රාජකයා මහා අමුතු ප්‍රකාශයක් කරනවා. මොකක්ද ඒ කියන්නේ? ඔහු කියන ලෝකේ වැඩිපුර ඉන්නේ මෝඩයෝ. ඒ නිසා මගේ ළඟට වැඩිපුර පිරිසේ මෝඩයෝ ටික, බුද්ධිමත් අය ටික ඉන්නේ, ටික දෙනා බුදුහාමරණට යයි කියලා. මේක තමයි පින්නතුනි ලෝකේ ස්වභාවය. ඉතින් මෙන්න මෙතෙන්දි ඊටාම වැදගත් කාරණයක් පින්නතුනි, ලෝකයේහි වැදගත්ම දේ හැටියට සලකන්නේ බුද්ධිය, ප්‍රඥාව. ප්‍රඥාවෙන් තමයි කෙනෙක්ගේ දිනුව බලන්නේ ලෝකේ. සාමාන්‍යයෙන් ආර්ථිකෙන්වත්, සාමාන්‍ය රූප සම්පත්තියෙන්වත් නෙවෙයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ. කෙනෙක් කොච්චර දිනු කෙනෙක්ද කියලා බලන්නේ කොහමද? එයා කොච්චර බුද්ධිමත්ද කියන කාරණේ මතයි. කෙනෙක් කොච්චර බුද්ධිමත්ද කියලා විමසලා බලන ක්‍රමය මොකද්ද? යම් කෙනෙක් බුද්ධිමත්ද කියලා බලන්නේ කොහමද? ධර්මානුකූලව. ධර්මානුකූලව බුද්ධිමත්ද කියලා බලන්නේ පිනුත්‍රියත් එක්ක සාකච්ඡා කරනවා. එයා ජීවිතය දෙස දකින්නේ කොහොමද කියලා යකින් අහනවා. කෙනෙක් ලස්සනට හැසිරුණා කියලා විතරක් බුද්ධිමත් කියලා බලන්නේ නැහැ. කෙනෙක් මාසිකව හුඟක් වැටුපක් ලැබුවා කියලා විතරක් කෙනෙක් බුද්ධිමත්ද කියලා බලන්නේ නැහැ. කෙනෙක් බුද්ධිමත්ද කියලා බලන්නේ ඔහු කොච්චර නම් නුවණැති කෙනෙක්ද කියලා බලන්නේ යත් එක සාකච්ඡා කළා. ජීවිතය ගැන ඔබ කොහොමද දකින්නේ කියලා අහනවා. ඔබගේ ජීවිත පරමාර්ථය මොකද්ද කියලා අහනවා. මේකට කියනවා දර්ශනය කියලා. ලෝකේ පින්නතුනේ දාර්ශනිකයන් තමයි ඉදිරියෙන් ඉන්නේ. දැන් ඕනම උපාදියකින් ඉහළටම ගියාට පස්සේ ඉහළම උපාදිය මොකද්ද? ඉහළම උපාදිය තමයි ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි කියලා කියන්නේ. එතකොට PhD උපාදිය කියලා කියන්නේ. එතකොට මොන සබ්ජෙක්ට් එකකින් කරන්නේ? ආර්ට් සබ්ජෙක්ට් එකකින් කරාත්, ලැන්ග්වේජ් එකක් කළාත්, සිංගින් කළාත්, ඩාන්සින් කළාත්, මියුසික් කළාත්, කොමන සබ්ජෙක්ට් එකකින් ඉහළම උපාදියක් ගත්තත් සමානයි මොකද්ද? ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි. ඇයි එහෙම කියන්නේ කි? ඕනම සබ්ජෙක්ට් එකකින් ඉදිරියට ගියාට පස්සේ ආ දාර්ශනිකයෙක් වෙනවා. එයා ෆිලොසොෆර් කෙනෙක්. එයා ජීවිතය දෙස සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙවෙයි බලන්නේ. බොහොම ඉහළින් බලන ජීවිතය දෙස. ඒ නිසා එයා ජීවිතේ ඉහළම පරමාර්ථයක් හරහා යන්න, තමන්ගේ ජීවිතේ ඉහළම සතුට වැඩි වෙන ආකාරයට එයා ජීවිතය සකසා ගන්න කෙනෙක් බවට පත් වෙනවා. එයා හැතැම් විට එච්චර ධනවත් කෙනෙක් නොවෙන්න පුළුවන්. දැන් දාර්ශනිකයන් වැඩිපුරම ලෝකයේ බිහිුණේ කොයි රටේද? මුල්ම කාලේ බටහිර. දාර්ශනිකයන්ගේ නිජබිම කොහෙද? ග්‍රීසිය. ග්‍රීසිය තමයි සොක්‍රටිස්ලා, ප්ලේටෝලා, ඇරිස්ටෝටල්ලා මේ කට්ටිය බිහිුණේ. ග්‍රීසිය ඊට පස්සේ ජර්මනිය, එංගලන්තය ආදී රටවල බිහිුණා. හැබැයි ඊට අවුරුදු දහස් ගණකට කලින් ඉන්දියාව, චීනය වගේ රටවල දාර්ශනිකයන් බිහිුණා. නමුත් අද අපි බොහෝ විට දාර්ශනිකයන් කියලා කතා කරන්නේ ෆිලොසොෆි නැත්නම් එපිස්ටිමොලොජි ගැන කතා කරනකොට බොහෝ විට ලිපිවල තියෙන බටහිර දාර්ශනිකයන් ගැන ඉන්නේ. වෙස්ටර්න් ෆිලොසොෆර්ස්ලා ගැන තමයි කියන්නේ. නමුත් ඊට වඩා ඉදිරියට ගියා ඊස්ටර්න් ෆිලොසොෆර්ස්ලා. ඉතින් අපි මේ දෙක පිටස ගැන මෙගෙන ගත්තොත් තමයි අපි දක්ෂයන් බවට පත් වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි මේ කෙටි කාරණයක් සඳහන් කළේ. එතකොට අර සංජය කියනවා නුවණැති අය ලෝකේ ටිකයි ඉන්නේ, ප්‍රඥාවතුන් ටිකයි ඉන්නේ. අන්න ඒ ටික දෙනාම එක දෙනා බුදුහාමරණ කලායයි වැඩිපුරින්නේ මෝඩෝ. ඒ නිසා මගේ පිරිස වැඩි කියලා මම ඔහොම ඉන්නම් කියලා කිව්වා. එයා යන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ පින්නතුනි මේ දෙන්නාම උපතිස්ස කෝලිත දෙන්නා බුදුහාඳුර හොයාගෙන ගියා. බුදුහාඳුර කලා යනකොටම පින්නතුනි මේ උපතිස්ස කෝලිත කියලා කියන්නේ දෙන්නම මොන කුලේ අයද? බ්‍රාහ්මණ කුලේ අය. එකල ඉන්දියාවේ ප්‍රධාන කුල හතරක් තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. බුදුහාඳුර ආයතුනේ මොන කුලයටද? මේ හතරෙන් බුදුහාඳුර මොන කුලයටද ඇйти? ශාස්ත්‍රීය කුලේ. රාජවංශිකයන් හිටියේ ශාස්ත්‍රීය කුලේ. එතකොට මේ උපතිස්ස කුලෙත දෙන මොන වංශිකයන්ද? බ්‍රාහ්මණ වංශිකයන්. බ්‍රාහ්මණ වංශිකයන් තමයි හුඟක් දැනුම තියෙන විදිහට සැලකුවේ. ආගමික මුනිවරු, ශාස්ත්‍රවරු හුඟක් අය බිහි වුණේ බ්‍රාහ්මණ ආගමෙන්. එතකොට මේ දෙන්න ඈතදී මෙනකොට බුදුරජාණන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේලා සමග එකට හිටියේ. එතන හිටියේ වැඩිපුර ප්‍රමාණයක් ශාස්ත්‍රීය වංශිකයන් හිටියේ. රෑතදිම මේ දෙන්නේ නෝ දැකපු බුදුහාඳුර සඳහන් කළා මහණෙනි ඔය එන්නේ මගේ ශාසනයේ අනාගතයේ අග්‍රස්ථානෙට පත් වෙන අග තනතුර වලට පත් වෙන දෙන්නයි ඔය එන්නේ කියලා සඳහන් කළා. ඒ දෙන සතර හුඟක් පෙරම්පුරාගෙන ආපු අය. සරුත්හාඳුර කියලා කියන පිනතුනේ මේ සම්බුද්ධ ශාසනයේහි ප්‍රඥාවතුන් අතරින් බුදුහාඳුරන් විතරක් දෙවෙනි වෙච්ච කෙනා. සරුත්හාඳුර ගිහි කාලේ කොච්චර සරුත් මුගලන් දෙනම මෙහෙමයි. ඒ කාලේ ಭಾರತයේ තිමිච්ච, ඉන්දියාවේ තිමිච්ච සියලුම අධ්‍යාපනය ලැබපු දෙන්නේ තමයි මේ දෙන්න. ඒ කාලේ විෂයන් වශයෙන් තිබුණොත් ඔය ජ්‍යොතිෂය, නක්ෂාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, ඊළඟට භාෂා, දර්ශන මේ ආදී විශේෂේතර රාශියකින් මේ දෙන්නාම ඉහළටම දිනු වෙච්ච එක දෙන්නේ. දැන් කාලේ විදිහට නම් ડોක්ටරේට් 25ක් විතර ගත්ත දෙන්නේ මේ දෙන්න. එතකොට සරුවත් හාමුදුරු කියන්නේ ඒනු සුවිශේෂ කෙනෙක්, ප්‍රඥාවෙන් ඉහළම කෙනෙක් තමයි සරුවත් හාමුදුරු කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දෙන්නා බුදුහාඳුරණට ඇවිල්ලා පැවිදි වුණා. මෙයා පස්සේ රහත් වුණා. අර සංජය පරිබ්‍රාජකයගේ ඒ කාරණේ නිමිති කරගෙන තමයි බුදුහාඳුරෝ මේ සඳහන් කළ මුලින් සඳහන් කළ ගාථා දෙක සඳහන් කළේ. මේ ගාථාවේ තේරුම තමයි අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං. යම් කිසි කෙනෙක් අසාර දේ සරු හැටියට දකිනවනම්, નિසරු දේ සරු හැටියට දකිනවනම්, ඒ වගේම සරු දේ નિසරු හැටියට දකිනවනම්, එතනත්තාගේ ඒ වැරදි අදහස නිසා එතනත්තා විශේෂත්වයකට උසස් භාවයකට පත් වෙන්නේ නැහැ කියලා. දැන් ජීවිතේ සරු දේ වටිනා දේ හැටියට නොදකිනවනම්, ඒ වගේම නොවටිනා දේ නොවටිනා දෙයක් හැටියට යම් කිසි කෙනෙක් නොදන්නව නම් ඒ තැනැත්තාගේ ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ තැනැත්තා හැමදාම එකම මට්ටමින් ඉන්නේ. දැන් ජීවිතේ ඔබත් ජීවිතේ නොඑක් විදිහ ඉලක්ක කරා ආපු අය. ඔබ හුඟක් වෙහෙස මාංශලිගෙන කියාගත්තා. බොහොම රැකි ආරක්ෂා කළා. ඒ නිසා තමයි මේ හුඟා දිනු වෙලා තියෙන්නේ. ඔබ ජීවිතේ යම් කිසි විදිහක සාරත්වයක් දක්පු අය. හැබැයි ඊටත් වඩා අපි ඉදිරියට යන්නට ඕන. ඊළඟට බුදුහාර සඳහන් කළා සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචරං. ජීවිතේ සරු දේ සරු හැටියට යම් කිසි කෙනෙක් දකිනවනම්, નિසරු දේ નિසරු හැටියට දකිනවනම්, ඒක නැත්තා තමයි ජීවිතේ වඩාත්ම ප්‍රතිඵලයක් කරා යන්නේ කියලා. දැන් සාමාන්‍ය ලෝකයා යන විදියක් තියෙනවා. නමුත් බුද්ධිමත් කෙනා කියලා කියන්නේ මේ ලෝකේ යන විදියටම යන්නේ නැහැ. ඊට වඩා එයාගේ ජීවිතේ වෙනසක් තියෙනවා. දැන් ඔබ මේ උපන්දිනයේ සමරණේදීත් ඒක එහෙම ඇත්තෙම. සාමාන්‍ය ලෝකේ පිරිස තමයි යාළුවෝ ටිකට කාඩක් දෙන්න කියලා කැම බීම ටිකක් දීලා ඇසින්දු ටිකක් කියලා යනවා. ඒකන සතුටක් ලබන්න පුළුවන් බැරි නෑ. නමුත් වෙනතුන ඊට වඩා වඩාත්ම අර්ථවත්දයක් ඔබ මේ කරන්නේ. උපන්දිනයේ දවසේදී යාළුවෝ කාඩක් දෙන්න කියලා බනහන්න දීලා කැම වේලක් දීලා එතකොට හුඟක් හිතේ කුසලයක් දිනු කරගෙන තමයි උපන්දිනයට සෙත් පටන්නේ. එතකොට මේ අද සමරණ උපන්දිනය ඊළඟ අවුරුද්දේ උපන්දිනේ දක්වාම හිතන හැම දවසකදීම සතුට වෙන්න පුළුවන්. මගේ උපන්දිනේ දවසේදී මේ වගේ මන් දන් දුන්නා, අනේ පෙරසැලකුවා, බුද්ධ පූජා කරැත්තුවා, ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කළා, අපි බණ ඇහුවා. පින්නතුනි, මේට වෙනස් විදියකට සැමරුවනම් ඒ කාරණය ගැන අපට පස්සේ හිතලා සතුට වෙන්න බෑ. ඒ මොහොතේ විතරක් සාමකාලික සතුටක් තියෙනවා. නමුත් පස්සේ ගැන හිතනකොට කිසියම් සිතලා නැවත මෙනෙහි කළා ඒ ගැන සතුටක් ලබන්න බෑ. නමුත් වෙනතුනි අද ඔබ මේ උපන්දිනය සමරන විදිහින් තමන්ට මුළු අවුරුද්දක් පුරාම මේ ගැන හිතලා සතුටටපත් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. අපි පින්නතුනි මේ වගේ ගයක් ලබා ගන්න හුඟා මහන්සියලා. හුඟා ධනය කැප කළා. ඔබ මේ ගෙදර ලස්සන ඉන්න ඉන්න ඔබ අවුරුදු කීයක් නම් කැප වුණාද? අවුරුදු කීයක් නම් මහන්සියලා හම්බ කරාදනේ? අන්න ඒ ලැබපු දෙයින් ගන්න ප්‍රයෝජනේ තමයි මේක. ඒ මහන්සියෙන් තමන් හරි හම්බ කරපු ගෙදරින් තමන් ගන්න ප්‍රතිඵලය තමයි ඒ ගෙදර ඉන්න ගමන් පින්නතුනේ තමන්ගේ සිත දිනු වෙන දේවල් කරන්නට ඕන. පින් දහම් කරන්නට ඕන. තමන් කරන විතරක් නෙවෙයි තමන්ගේ ඊතහාම ළඟම ඥාතීන්ට ඒ පින්කම් කරන්න අවස්ථාව ලබා දෙන්නට ඕන. ඒක තමයි අපි යහළුවන්ට කරන උදව්ව. ඇයි ඒකට හේතුව? අපි පින්නතුනේ කෙනෙකුට ආහාර පානයක් දෙන්න පුළුවන්, ඇඳුමක් පළඳුමක් දෙන්න පුළුවන්. කෙනෙකුට ආහාරයක් දුන්නොත් ඒක වැඩිමනොත් දවස් කීපයක් උපකාර වෙන්නේ. කෙනෙකුට ඇඳුමක් දුන්නොත් අවුරුද්දක් දෙකයි. නමුත් වෙනතුනේ අපි කෙනෙකුට ධර්මයෙන් උදව්වක් කළොත්, එයාගේ හිත දිනු වෙන අපි උදව්වක් කළොත්, එයාට සසර හුඟා කාලකට ඒක යහපත පිණිස පවතිනවා. අන්න ඒ නිසා තමයි අපි අපේ ළඟම ඥාතීන්ට අපි ආදරේ නම් එයාට කරන ලොකුම උදව්ව තමයි එයාගේ මනස දිනු වෙන විදියට එයාට උදව් කරන්න ඕන. දැන් බලන්න අද මෙතන ඉන්න පිරිස ඔබ මේකට වාඩි වෙලා ඉන්නවනේ. බලන්න පින්නතුන් තව අවුරුදු 50ක් යද්දී අපි මෙතන ඉන්න අයගෙන් කී දෙනෙක් අඩු වෙලාද නේ? තව අවුරුදු 100ක් යද්දී අපි මෙතන ඉන්න කවුරුවත් අපි නැහැ නේ? එතකොට පින්නතුනි ඇත්තටම මේ අපි මුණ ගැහිච්ච මොහොතේ අපි කෙනෙකුට කරන උපකාරය තමයි මොකද්ද? ඇත්තටම අපි කෙනෙකුට ආදරේ නම්, කෙනෙකුට සලකනවා නම්, උදව් කරනවා නම් අපි කළ යුතු ඉහළම උදව්ව තමයි එයා ජීවත් වෙන කාලේ එයාගේ හිත දිනු වෙන විදියට, එයාගේ හිත පිරිසිදු වෙන විදියට, එයාගේ බුද්ධිය දිනු වෙන විදියට, එයාට කුසල් වැඩෙන විදියට, සසරේදී ඒ ඇයට තවත් ඉහළ ආත්ම භාවයක් ලබන්න පුළුවන් විදියට උදව් කරන එක. දැන් අද මේ දවසේ වාඩි වෙලා ඉන්න ඔබ කවදා හරි දවසක ඔබ ඉන්න එකට ඉන්න යහළු මිත්‍රාදීන් දරුවන් අත්හැරපු දවසට මේ කරපු උදව්ව නිසා, මේ ධර්ම ශ්‍රවණය කළ තමන්ගේ හිත යම් කිසි ප්‍රමාණයකට දියුණු කරපු නිසා යම් කිසි කෙනෙකුගේ ඊළඟ ආත්ම භාවය මීට වඩා සුගතිගාමී තැනකට යන්න ඔබ උදව්වක් කළා නම් කෙනෙකුට, ඒ උදව්ව පින්නතුනි කෑම බීමක් දීලා ඇඳුමක් දීලා කරපු උදව් වගේ නෙවෙයි. ඒ කරපු උදව්ව දවසකට දෙහිකට කරපු උදව්වක් නෙවෙයි. ඒ කරපු උදව් ඇතැමිට ආත්ම භව සිය ගාන ඒ තැනැත්තා සුගතිගාමි වෙන කරපු උදව්වක්. අන්න ඒ නිසා තමයි පින්නතුනි සරුදේ සරු හැටියට බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ සරුදේ දකින කෙනා ජීවිතය තුළ හැකිතාක් දුරට යා කරන පළමු වෙන දේ තමයි එයා ධර්ම ශ්‍රවණය කරන්න කරන්න එයාට පින පවගෙන අවබෝධයක් ඇති වෙනවා. මොකක්ද අවබෝධය? අපේ හිත අපිරිසිදු වෙලා යමක් කළොතින් Tamante එකෙන් දුක් විපාක ලැබෙනවා. ඒ වගේම හිත අපිරිසිදු වුණොතින් Tamante එකෙන් යම් කෙනෙක් හිත පිරිසිදු යමක් කළොතින් ඒකෙන් එයාට සැප ලැබෙනවා, සතුට ලැබෙනවා. හිත අපිරිසිදු යමක් කළොතින් එයාට දුක ලැබෙනවා කියන කාරණේ. මෙන්න මේ අවබෝධය තමයි පින්නතුනි ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙන පළවෙනි අවබෝධය. මෙන්න මේ අවබෝධය ලැබෙච්ච ප්‍රමාණයට පින්නතුනි ඒ තැනැත්තා කරන ප්‍රධානම දේ තමයි හැකිතාක් දුරට හිත අපිරිසිදු වෙන දේවල් වලින් එයා ඈත් වෙනවා. හිතට ලෝභයක් ඇතිවන දෙයක් තියෙනවා නම්, ද්වේෂයක් ඇති වෙන දෙයක් තියෙනවා නම්, මුලාවට පත් වෙන දෙයක් තියෙනවා නම්, ඊර්ෂ්‍යාය තියෙන සිතුවිලි තියෙනවා නම්, ඒ වගේම පුළුවන් තරම් දුරට එයා ඈත් වෙනවා. ඒ වගේම පින්නතුනි එයාගේ කුසලයේ දිනු වෙන විදියට පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව මෙන්න මේ කරුණු හැකිතාක් දුරට එයා දිනු කරගන්නවා. ඒ වගේම පින්නතුනි මේන ගමනේදී ප්‍රධානම දේ තමයි එයාගේ මෛත්‍රිය දිනු වෙනවා. අපට බොහෝ විට අපේ හිතේ ලස්සන නැති වෙන්නේ අපිත් එක්ක එකට ඉන්න අයගේ අඩුපාඩුකම් දැකලා, නැත්නම් එකට අපට මුණ ගැහෙන අය මෙයා මගේ කෙනා මෙයා පිට කෙනා කියලා වෙන් කරන ගියාට පස්සේ තමයි හිතේ තියෙන ලස්සන නැති වෙන්නේ. ඒ නිසා පින්නතුනි ධර්ම මාර්ග ඉදිරියට යන කෙනාගේ පළවෙනි ලක්ෂණය තමයි එයාගේ මෛත්‍රිය දිනු වෙනවා. හැම කෙනෙක්ම කොයිතරම් වටින කෙනෙක්ද, හැම කෙනෙක්ම සසර හුඟක් පින් කරපු අය නේද කියන හැඟීමක් එයාට ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන්ගේ දිනු විතරක් නෙවෙයි, අනිත් දරුවෙක් දැක්කම අනේ මගේම දරුවා නේද කියන හැඟීමෙන් ඒ දරුවා දැස බලනවා. පිනතුනේ සමහර සත්තු ඉන්නවා, වඳුර වගේ සත්තු රංචු එකට ඉන්නේ. එකට ඉඳලා එකට කෑඹීම කාලා අපි යනකොට පාරවල්වල හිමින් ඉන්නවා. හදිසි කලබලයක් ඇති වුණොතින්, අනතුරක් වගේ ඇති වුණොතින් ඒ වඳුරා මොකද කරන්නේ? කුඩා පැටවු හැම ඉන්නව නම් ළඟම ඉන්න පැටිය තමයි අරයන්නේ. ඒ වඳුරගෙම පැටිය හොයන්නේ නැහැ මුලදී. ළඟම ඉන්න පැටිය ගත්ත ගහකට නැංග. පස්සේ තමයි මාරු කරගන්නේ ළමයි ටික. නමුත් මනුස්ස ලෝකේ කොහොමද? අනතුරක් වුණොතින්, බෝම්බයක් හරි සුනාමි හරි එනවා කිව්වොතින් අනිත් ළමයා පාගගෙන තමන්ගේ ළමයා අරයන්නේ. පින්නතුනි තමන් මනසින් දිනු වෙනකොට මෙන්න මේක තමන්ගේ ළඟ තියෙනවන ලක්ෂණය. තමන් පින්නතුනේ ජීවිතයේ මුණගැහෙන අය දෙස මෛත්‍රී සහගත හැඟීමෙන් බලනවා. වෙනත් දරුවෙක් දෙස බලනකොටත් අනේ මගේම දරුවෙක් නේද මේ, මෙයාත්මේ නැති වුණත් සසරේදී මටම දරුවෙක් වෙච්ච කෙනෙක් නේද මේ කියන හැඟීමෙන් එයා දෙස බලනවා. මේක තමයි පින්නතුනේ ඉහෙළම මානසික දිනෝ කියලා කියන්නේ. කරණිමෙත සූත්‍රය කියන්නේ මාතා යතහන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණම්. අම්ම කෙනෙක් තමන්ට ඉන්නේ එකම දරුවා දෙස සෙනෙහසින් බලනවා නම් ඒ වගේ ඇසකින් අනිත් හැම දරුවන් දෙසම බලන්න හුරු වෙනවා. තමන්ට දරුවක් නම් ඉන්නේ, දරුව දෙන්නෙක් නම් ඉන්නේ, ඒ දරුවට හෝ දෙන්නට උදව් කරවතින් තමන්ට සතුට තියෙන්නේ ඒ දරුව දෙන්නට උදව් කළා කියලා විතරයි. හැබැයි පුළුවන් නම් ඒ දරු දෙන්න ඉන්න කාලෙම තවත් දරුව දෙන්නෙකුටත් උදව් කරවතින් කොහොමද? අර දැනට තියෙන සතුට දෙගුණකින් වැඩි වෙනවා පින්නතුනි. දෙගුණයක් නෙවෙයි, දහගුණයකින් විතර වැඩි වෙනවා. ඒ නිසා පින්නතුනි මේ සමාජයේ ගත කරන කාලයේදී ප්‍රධානම දෙයක් තමයි මෛත්‍රී සහගතව අනිත් අය කෙරෙහි බලන්න නිතරම හුරු වෙන්න. කෙනෙක් දැස දැක්කහම අනේ සසර එන ගමනේදී මේ තැනැත්තා මගේම අම්ම වෙච්ච කෙනෙක්, මගේම තාත්ත වෙච්ච කෙනෙක්, මගේම දුව පුතා වෙච්ච කෙනෙක් නේද කියන හැඟීමෙන් කෙනෙක් දැස බලන්න හුරු වෙන්න. ඒ වගේම පින්තුනේ කෙනෙක් දැස් දැක්කහම එයා සසර කොයිතරම් පින්කම් කළා වු කෙනෙක්ද මේ මනුස්ස ආත්ම භාවයේ ලැබුවේ මේ ආත්ම භාවයේ යා හුඟක් ඉගෙනගත්තු කෙනෙක් නොවෙන්න පුළුවන් හුඟක් ධනවත් කෙනෙක් නොවෙන්න පුළුවන් නමුත් යම් කිසි කෙනෙක් මනුස්ස ආත්ම භාවයේ කෙනෙක් ලැබෙන්නේ මිනිස් ආත්ම භාවයක් ලැබෙන්නේ සසර හුඟක් පින් කළා මේ කුඩා දරුවෙක් දැස උනත් පින්තුනේ ඒ නෝනින් බලන්න බලනකොට හැම කෙනෙක් කෙරෙහිම ලොකු වටිනාකමක් එනවා නමුත් දැන් අපට කෙනෙක් දැස බැලුවම එච්චර වටින්නේ අපේම ළමයා හොඳට ලස්සන නම් ඉගෙන ගත්තා නම් ටිකක් අපට සතුටක් තියෙනවා අනිත් ළමයා ගැන අපට ගාණක්වත් නැහැ නේ නමුත් පින්තුනේ මේ ආකල්පේ වෙනස් වෙනවන අපේ අපේ සතුට වැඩි වෙන නම් අනිත් දරුවන් දැසත් බලනකොට පින්තුනේ ඒ ආකල්පෙන් බලන්න ඕන මට මතක් වෙන එක්තරා අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ඉන්න කාලේ බස් එකේ යනකොට ඒක දුප්පත් අම්ම කෙනෙක් ළමෙක් එක බස් එකේ ගියා. යනකොට මේ අම්මා බෑග් එකේ තිබිච්ච බන්ස් කිඩියක් අරගෙන මේ ළමයට දුන්නා. දෙනකොට ඒ ළමයා බොහොම ඉතින් කැමැත්තෙන් ඒ බන්ස් කිඩිය කෑවා. එතනම තවත් අම්ම කෙනෙක් ළමෙක් එක හිටියා. ඉතින් මේ ළමයාත් මේ දෙස බලාගෙන ඉන්නවා. ඉතින් අරාම මොකද්ද කළේ? තව බන්ස් බෑග් එකේ තිබුණා. තව බන්ස් කිඩියක් අරගෙන අර ළමයටත් දුන්නා. පින්තුනි ඒ ළමයාත් හරිය සතුටින් ඒ බන්ස් කිඩිය කෑවා. හැබැයි අර අනිත් අම්ම එච්චර කැමති වෙන්නේ නැහැ ඒක දුන්නට. මොකද මේ අම්ම එච්චර පොහසත් නෑ අර දෙන්නත් එක සසඳන බලනකොට යා ටිකක් දුප්පත් වගේ කෙනෙක්. ඒ නිසා අම්ම එච්චර කැමති නෑ නමුත් දරුවා ගත්ත නිසා යාට කරන්න දෙයක්වත් නෑ. ඒ ළමයාත් කෑවා. පින්තුනි මෙන්න මේ වගේ ඇත්තෙම තමන්ගේ දරුවා දැස බලන විදියෙන් අනිත් දරුවෙක් දැසත් අපිට බලන්න පුළුවන් නම් අපේ හිත කොච්චර දීනු වෙනවද? ඒ නිසා පින්තුනි අපි අපේ ජීවිතවල දිනෙන් දින සතුට වැඩි වෙන දේක අපි යෙදෙන්නට ඕන. විශේෂයෙන් දන් දීම පරිත්‍යාග සීලීත්වය තමයි වටිනා දෙයක්. ඒ වගේම මෛත්‍රිය වැඩි වීම, අනිත් හැට පිහිට වීම, මේ වගේ දේවල් වලින් තමන් හිත එන්නෙම දිනු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දාන ආදී පින් දහම් කරනකොට අපට ජීවිතේ ලැබෙන වටිනාම දේවල් ලැබෙනවා. අපි ජීවිතේ හොඟා දේවල්ට කැමතියි. එයින් එක දෙයක් තමයි අපි නිරෝගී භාවය කැමතියි. ජීවත් වෙන කාලේ නිරෝගීව ජීවත් වෙන අපි කැමතියි. ඒ වගේම ජීවත් වෙන කාලේ හුඟක් කාල ජීවත් වෙන කැමතියි අපි. නිරෝගී භාවය කැමතියි, ආයුෂ කැමතියි, ඒ වගේම ශරීරය ලස්සනට තියාගන්න කැමතියි. ඒ වගේම පින්නතුනි ජීවත් වෙන කාලේ අනිත් හැත් එක සමගින් ජීවත් වෙන අපි කැමතියි. ඒ වගේම ශරීර ශක්තියෙන් දිනු වෙන කැමතියි. ආයු, වර්ණ, සැප බල කියන මෙන්න මේ කරුණ වලට ජීවිතේ හැම දිනෙකම කැමතියි. දැනටත් අපට යම්කිසි ප්‍රමාණයකට මේ දේවල් ජීවිතේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ තියෙන ආයුෂය, වර්ණය, සැපය, බලය කියන මේ කරුණෝ තවදුරටත් වර්ධනය කරගන්න නම් විශේෂයෙන් දානමය පින්කම් කරන්න ඕන. දන් දෙන වෙලාවවලදී ඒකට සහභාගී වෙන්නට ඕන. දානේ විතරක් නෙවෙයි පින්තුනි හැකිතාක් දුරට සිල්වත් ජීවිත ගත කරන්න ඕන. ඒ වගේම ටිකෙන් ටික හරි දවසට විනාඩි 5ක් 10ක් හරි මෛත්‍රී භාවනා කරන්න ඕන. සම්බේ සත්තා භාවන්ත සුඛිතත්තා කියලා සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියලා නිතරම මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරන එක දවසක් දෙකක් නෙවෙයි පින්නතුනි මාස කිහිපයක් අවුරුදු කිහිපයක් එක දිගටම කරනකොට තමන්ගේ ජීවිතවල ලොකු වෙනසක් ඇති වෙනවා. මෙන්න මේ වෙනස නිසා පින්නතුනි එයාට ජීවිතේ ලොකු සතුටක් ඇති වෙන ජීවිතයක් ගැන. දැනුත් අපට ජීවිතයේ සතුටක් ලැබෙනව නේද? හැබැයි පින්නතුනි මේ සතුට දිගටම දීර්ඝ වෙන්නේ නැහැ අපට. දැන් අපට තියෙන සතුට හොඳට බලන්න. පොඩි කාලේ ඉඳන් කාලයක් සතුට දිනුනා. පාසල යන කාලේ, දරුවෝ ලැබෙච්ච මුල් කාලේ, විවාහයිච්ච මුල් කාලේ ලැබුණ සතුට. හැබැයි ටිකෙන් ටික ශරීරයේ දුර්වල වෙනකොට, ලෙඩ දුක් වෙනකොට මොකද්ද වෙන්නේ? සතුට ටිකෙන් ටික අඩු වුණා. අපේ ශරීරය අර තිමිච්ච ලස්සන අඩු වෙනකොට, ටිකෙන් ටික වයසට යනකොට ලස්සන අඩු වුණා. පින්නතුනි ලෝකේ කොයිතරම් අපි අධ්‍යාපනය ලැබුවත් කොයි තරම් අපට එන්නෙම මාසික වැටුප වැඩි වුණත් සතුට කියන එක වැඩි වෙන්නේ නැහැ. අපි හිතන්නේ එන්නෙම සතුට වැඩෙනවා කියලා. අපි හිතන්නේ එන්නෙම ගෙදර බඩු මුට්ටු වැඩි වුණාම සතුට වෙයි කියලා. ඒක වෙන කාලයක් තියෙනවා. ශරීරය ලස්සනට තියෙනකන් වෙනවා. හැබැයි පින්නතුනි කාලෙකදී ඒක අනිත් පැත්තට යනවා. කොයි තරම් මාසික වැටුප වැඩි වුණත් කොයි තරම් ගෙදර බඩු මුට්ටු වැඩි වුණත් කාලෙකදී මේ සතුට අඩු වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ මෙන්න මේ සතුට එක දිගටම නොනවත්වාම වැඩි වෙන ක්‍රමයේ ගැන දේශනා කරපු දහමක් තමයි බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි තමන් සැබෑම නුවණැති කෙනෙක් වෙන්නේ. මෙන්න මේ දර්ශනේ තේරුම් ගත්තොත් තමයි තමන් සැබෑ ලෙසම දක්ෂ කෙනෙක් වෙන්නේ. මෙන්න මේ දේ තේරුම් ගත්තොත් තමයි තමන් ඇත්තටම ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. එනිසා පින්නතුනි අපි මේ වගේ හොඳ පින් දහම් කරනකොට, ඥාතීන්ට සලකනකොට, අනිත් දරුවන්ට සලකනකොට, උදව් කරනකොට අපේ ජීවිතේ නිරෝගී භාවය ලැබෙනවා, අපට දිගාසිරි ලැබෙනවා, අපේ කටයුතු සාර්ථක වෙනවා, අධ්‍යාපනයේ වෘත්තීය මට්ටම් හොඳ යහළු මිත්‍රාදීන් අපට හුඟ දෙනේ ලැබෙනවා මේ පින්කම්ල ආනිසංස විදියට. හැබැයි පිනුතුන් ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ දෙයට විතරක් නෙවෙයි. ඇයි ඒකට හේතුව? අපි ලෝකයට කොයිතරම් උදව් කළත් අපට ලෝකෙහි ජයගන්න බැරි කාරණා ටිකක් තියෙනවා. ඒ මොනවද ඒ කාරණා? අපේ ශරීරය මහලු වෙනකොට, අපි ලෙඩ වෙනකොට, ඒ වගේම අපේ ළඟම ඥාතීන් අපෙන් වෙන් වෙලා යනකොට, මරණයටපත් වෙනකොට අපට හිතේ ඇතිවන දුක දුරු කරගන්න මේ කරන සාමාන්‍ය දේවල් වලින් විතරක් අපට පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නොතින අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ මේ ගෙදර ලස්සනට ඉන්න ගමන්, මේ ඥාති මිත්‍රාදීන් සලකන ගමන්, දරුවන්ට හොඳට යුතුයකම් කරන ගමන්, අනාගතයේ Tamanට එන තියෙන දුක් ටිකෙන් නිදහස් වීමේ මාර්ගයත් අපි තේරුම් ගන්නට ඕන. ඒ සඳහා පින්නොතින ප්‍රධානම දේ තමයි අපේ නුවණ ප්‍රඥාව දිනු වෙනට ඕන. ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියන එක නුවණින් තේරුම් ගන්නට ඕන. පින්නතුනි ලෝකේහි බොහෝ දෙනා හොඳට ඉගෙන කියාගෙන ඉන්නවා. බොහෝ දෙනා හොඳට රූපෙන් ලස්සනට ඉන්නවා. බොහෝ දෙනා ලස්සන වාහනවල යනවා. බොහෝ අය බොහෝම හිනා වෙලා දරුවොත් එක්ක ක්‍රීඩාංගන වලට යනවා, සංගීත සම්දර්ශන වලට යනවා. දැන් මේ දේවල් දැක්කාම සමහරට හරි ඊර්ෂ්‍යයිනේ. සමහර අය තැතැම්මිට හිතනවා නේ මට වඩා එයා සතුරෙන් ඉනව නේද කියලා හිතනවා සමහරටනේ. පින්නතුනි මේ කුමන සම්පත් අපි ලැබුවත් ලොකු බොහෝ දෙනෙක් ඒ බොහෝ දෙනෙක් පින්නතුනි දුකේ නිදහස් වන ක්‍රමය දැනගෙන නෙවෙයි ඒ කරන්නේ. ඒ බොහෝ දෙනෙක් ජීවිතේට දුකේ එන්නේ කොහොමද, ඒ එන දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඒ කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසි ලෙස අසා දැනගන්නකම් අපි දන්නේ නැහැ ජීවිතේට මොකද වෙන්නේ කියලා. ඒක සරල උදාහරණයක් කියන අපි නිතර කියන උදාහරණයක්. අපි පින්නොතුනි කෑමක් කනවනේ. අපි නිතරම කෑම කන අය නේනේ. ඔව්. පිඟානෙට බෙදලා කෑම කනවනේ. කෑම කනකොට අපි බත් ටිකක් හෝ යම්කිසි වෑංජනයක් හෝ යම්කිසි දෙයක් පිඟානෙන් අරගෙන අපි කටට දානවා. ඒ ටික කෑම ටික කටට දානකොට කටේදී බොහොම රසයිනේ ටිකනේ හපනකොට. කිලින කොටත් හුඟක් රස දැනෙනවා අපට. පින්නොතුනි අපට මේ කෑම ටික කටට කනකොට අපට හිතෙන්නේ මොකද්ද? ඔය සන්තෝෂයෙන් දැනෙනවා. ඒ වගේම අපට හිතෙන්නේ දැන් මේ තමන් කන කෑම ටික මේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා හිතෙන්නේ අපටනේ. එහෙම නැතුව වෙන විදියකට හිතන කෙනෙක් ඉන්නවද? පිඟානේ ලස්සනට තැන් තැන්වල වෑංජන තියෙන එක එක පාටට ඒ ටිකෙන් ටිකක් අරන් කෑම කනවනේ. දිවේදී දැන් රසත් එනවා අපට. දැනෙනවා. එතකොට අපිට හිතෙන්නේ දැන් මේ රස එන්නේ මේ පිඟානේ තියෙන කැම ටික කියලානේ. ඇත්තටම පින්නතුනි මේ මොහොතේ ඔබේ දිවට රස දැනෙන්නේ මේ මොහොතේ පිඟානේ තියෙන කැමද? නෑ නේනේ. මේ මොහොතේ ඔබේ දිවේ රස දැනෙනවා නම් දැනෙන්නේ ඒ කටේ කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කැම ටිකේ රසය තමයි එන්නේ. ତොර මේ පිඟානේ තියෙන කැම නෙවෙයි දැන් ඔබට රස එන්නේ. එතකොට මේ දැන් රස දැනෙන කැම ටික කටේ තියෙන ටික ආයි අතට අරගෙන පිඟානේ තියෙද්දි කොහොමද? ඒ ටික අර වගේ ලස්සනද? අනිත් කැම ටික වගේ ලස්සනද? නෑනේ. ලස්සන නෑ පින්නතුනි. අන්න ඒ වගේ තමයි. අපට දැනෙන්නේ නෑ පින්නතුනි. දැන් මේ ඉතාම සරල කාරණයක්. අපි ජීවිතයේ සැප දුක් වින්දට අපි දන්නේ නෑ ඒක කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් මේ මල දිහා දකිනකොට අපට පේන මල ලස්සනයි කියලා. මලේ පින්නතුනි ලස්සන දකින එකත් හරියට අර කෑම ටිකක් කනකොට කටේදී රස දැනෙනකොට අපට හිතෙන්නේ මේ පිඟානේ කෑම ටිකක් කියලා බලන එකයි දෙකම එකයි. මේ මලේ ලස්සන දකිනකොට පින්නතුනි ඒ ලස්සන කියන සංකල්පය තමන් හිතට එනකොට මේක අවස්ථා ගානක් පසු කළ ගිහිල්ලා. කෙනෙක් දිහා රූපයක් දකිනකොට අපට හිතෙන්නේ මේ මොහොතේ දකින රූපය අපට පේන්නේ කියලා. නමුත් ඒක අවබෝධ වෙනකොට පින්නතුනි තමන්ගේ මනසේ ස්වභාවය අනුව පියවර ගානක් ගිහිලා තමයි දැනෙන්නේ අපට ඒක. එතකොට මෙන්න මේක දැනගත්තොත් තමයි ඇත්තටම අපේ ජීවිතයට සිදුවන්නේ මොකක්ද කියන එක අපි දැනගන්නේ. දැන් අපට හිතෙන්නේ අපට සතුට ලැබෙන්නේ බාහිර දරුවෝ ටික දකිනකොට, මල් දකිනකොට, ලස්සන සින්දු ඇහෙනකොට අපට සතුට ලැබෙනවා කියලා හිතෙන්නේ. දරුවෙක් බලන්න පින්නතුනි, ඔබට ඉන්න ලස්සන පුතා දරුවා. දරුවා දෙස ඔබට දකිනකොට ඔබට ලොකු සන්තෝෂයක් එනවනේ. දැන් අපි හිතන්නේ මට සතුටයි මේ දරුවගෙන් කියලා. ඒ දරුවා දෙසම වෙනත් කෙනෙක් දිහා බලන වෙනත් කෙනෙක් බලනවා. දැන් අපි කියමු දැන් මේ ගෙදර කුඩා පුතෙක් ඉන්නවනේ. දැන් මේ පුතා දිහා බලනකොට මේ ගෙදරින් ඉන්න අම්මට තාත්තට ආච්චිට සියට සන්තෝෂයන්නේ. හැබැයි ඒ සතුටම ඇති වෙනද අනිත් පැයට. ඒ දරුවා දෙස බලන දරුවගේ දරුසුරතල් බලලා ඇති වෙන සතුට අනිත් හැම දිනාට මේ වගේ ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඒ දරුවාගෙන් නම් ඒ සතුට ඇති වෙන්නේ ඒ සම ඔබයි ඔබේ හිතර දැන සතුට මේ ඉන්න හැම දිනාටම සමානව ලැබෙන්න ඕන. ලැබෙනවද එහෙම? හැම දිනාටම සමානව ලැබෙන්නේ නැහැ. එහෙනම් පින්නතුනි ඒ සතුට හෝ දුක කියන එක ඒ දරුවා මත හැමිට අපි කියමු යම් සිදියක යම් අසාර්ථකත්වයටපත් වුණා කියලා. ඔබ හුඟා දුක් වෙනවා. ඒ ඔබේ හිතට දැනෙන දුක අනිත් කෙනාටත් ඒ වගේම දැනෙනවද? ඒ කෙනාට ගානක්වත් නෑ අනිත් ඇයට. එහෙනම් පින්නතුනි සැප හෝ දුක කියන එක ඇතුළේ කොහොමද බාහිරින්ද? අපි හිතන්නේ මේ දරුවා නිසා මං හරි සතුට වෙනවා, දරුවා නිසා මං දුක් වෙනවා කියලා තමයි අපිට ඇති වෙන්නේ. නමුත් පින්නතුනි ඇත්තටම ගත්තොතින් වෙන්නේ මොකද්ද? මේ බලන රූපයේ දෙස අපේ මානසික ස්වභාවය අනුව අපි බලනවා. මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, මේ මගේ ඇඳුම, මේ මගේ රූපය කියලා මගේ කියන හැඟීමෙන් මේ පැත්තෙන් බලනකොට ඒ බලන විදියට තමයි පේන්නේ. එකම පුද්ගලයා දෙස උනත් බලන්න, ඔබේම දරුවා දෙස බලන්න, ඔබ මේ මොහොතේ දරුවාගේ ලස්සන දැකලා ඒක පැත්තකින් සතුට වෙනවා. ඒ දරුවා දෙසම තා මොහොතකින් බලන්න, ඒ දරුවගේ අකීකරුකමක් ගැන හිතුනොත් කේන්ති යනවනේ. ඒ දරුවාටම ලෙඩක් හැදුණා කියලා කිව්වොතින් බොහොම දුකක් ඇති වෙනවා. පින්නතුනි එකම දරුවා දෙස වුණත් ඒ මොහොතේදී අවස්ථාවෙන් අවස්ථාවට තමන්ගේ මානසික ස්වභාවය වෙනස් වෙනවා. තමන්ගේ හිතමත් ඒ එකම දේ ගැන වෙනස් වෙනවා නම් වෙනත් තැනක හිත ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඒ නිසා පින්නතුනි ඇත්තටම ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක ටිකෙන් ටික අපි ගැඹුරින් තේරුම් ගන්නට ඕන. එතකොට ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපි ඇසෙන් රූපයන් දකින මොහොතයි ජීවිතය කියලා කියන්නේ. ජීවිතය කියන්නේ කනෙන් ශබ්දයක් අහන මොහොත. ඒතර අන්නේ අත්දැකීම ලබන මොහොතෙහි ඒ ලබන අත්දැකීම පින්නතුනි කලින් තිමිච්ච අත්දැකීමක් නෙවෙයි මේ මොහොතේ හටගත්තු අත්දැකීම. එතකොට අපිට සාමාන්‍යයෙන් කෙනෙක් දැක්කහම යම් කිසි දෙයක් දැක්කහම අපට හිතෙන්නේ අපි කලින් දැකපු දේ මේ කලින් තිමිච්ච ස්වභාවයම අපි දැක්කේ කියලා තමයි අපට හිතෙන්නේ. හැබැයි පින්නතුනි ඇත්තට මේක නෙවෙයි වෙන්නේ. ජීවිතේ මොකද්ද වෙන්නේ? ඒ මොහොතට අපට ඒ දේ ගැන අපට ඇති වෙන හැඟීමයි හටගන්නේ. හරියට පින්නතුනි අපි කණ්ණාඩියක් ළඟට යනකොට අපි මොන බලන නිතරම කණ්ණාඩිය ළඟට යන අය නේනේ. එතකොට ඒ කණ්ණාඩියක් ළඟට අපි යනකොට රූපය බලන්න ඒ රූපේ අපි යන්න කලින් ඒ කණ්ණාඩිය ළඟ තිබෙන්නේ නැහැ. අපි යනවත් එක්කම තමයි ඒ හේතු කිහිපයක එකතුවෙන් කණ්ණාඩිය අපේ රූපය පේන්නේ. ඒ වගේම පින්නතුනි කණ්ණාඩියෙන් ඈත් වෙනවත් එක්කම ඒ රූපය පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැහැ, එතනම නිරුද්ධ වෙනවා. එතකොට පින්නතුනි අපි ප්‍රඥාවන්තය කියලා කියන්නේ අපි දුකෙන් නිදහස් වුණා කියන කාරණේ මත. අපි දුකෙන් නිදහස් වෙනවා කියන එක තීරණය කරන්නේ මෙන්න මේ දර්ශනේ ලබාගත්තු දවසේ. එහෙනම් පින්නතුනේ ඇත්තටම අපේ ජීවිතවල මොකද්ද වෙන්නේ? අපේ ජීවිතවල වෙන්නේ ඇහැට රූපයක් දකිනකොට ඒ මොහොතේ මේ වර්ණ රූපය ඇවිල්ලා අපේ මානසික ස්වභාවය අනුව අපට ඒ රූපය ගැන අවබෝධයක් එනවා. ඒක කලින් තිමිච්ච අත්දැකීමක් නෙවෙයි. අර කණ්ණාඩිය ළඟට යනකොටම රූපය ඇති වුණා වගේ ඒ මොහොතේ ඇතිවෙච්ච සංකල්පයක් ඒක. ඒ සංකල්පයේ දිගට එක දිගටම තියෙන දෙයක් නෙවෙයි, හැම මොහොතේම ඇති වෙලා නිරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේක දැක්කොත් තමයි පින්නතුනි අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන්නේ. පින්නතුනි අද අපි සාකච්ඡා කරපු කරුණ ටික පොඩ්ඩක් අපි මුලින්ම නැවත සිහිපත් කරගන්න. මේ අවස්ථාවේ තැන් මිට මේ කියන කාරණා ටික ගැඹුරුයි වගේ ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි අපි සසර හුඟක් ආවේ මෙන්න මේ ගැඹුරු දේ තේරුම් ගන්න. අපි සසර හුඟක් පින්දහම් කළේ මේ පරිසර වටා පිට අපි ලබා ගත්තේ මෙන්න මේ දේ තේරුම් ගන්නයි. මුලින්දම කල්පනා කරන්න පින්නෙන් ආබා අද අප සාකච්ඡා කරපු කරුණ ටික ගැන ඉතාම සරල කරුණ ටිකක් අපි මුලදී සාකච්ඡා කළේ. මොකද්ද අප සාකච්ඡා කළේ? උපන්දිනයක් සමරන අවස්ථාවේදී ඇත්තටම අපේ නියම ලෙසම උපන්දිනයක් සමරන්නේ කොහොමද කියන කාරණේ. ලෝකේ උපන්දින සමරන විවිධාකාර තියෙනවා. ඒ අතරින් පින්නතුනේ අපේ හිත පිරිසුදු වෙන විදියට අපට උපන්දිනය සමරන්න පුළුවන් නම්, ඒ වගේම තමයි බොහෝ දෙනෙක්ගේ හිත පිරිසිදු වෙන විදියට අපට පරිසරය සකස් කළ දෙන්න පුළුවන් නම් ඒක තමයි සැබෑ උපන්දිනයක් වෙන්නේ. ඉතින් ඔබ මේ උපන්දිනය සමරන අවස්ථාව, ඔබේ සිත පිරිසිදු වෙන, ඔබ හුඟා දේවල් කළා, ඒ වගේම අනිත්‍යගේ හිත පිරිසිදු වෙනත් ඔබ වටා පිටාව සකසලා දුන්නා. අන්න ඒ පිරිසිදු වෙච්ච සිතින් හැම දිනෙකම ඔබට උපන්දිනයට සෙත් පදනවා. ඒ සිත පිනතුන හුඟා ශක්තිමත් හිතකින් තමයි මේ සුබ ප්‍රාර්ථනා කරන්නේ. සාමාන්‍යයෙන් නිකන් සුබ උපන්දිනයක් කියන විතරක් නෙවෙයි. මේ කියන ප්‍රාර්ථනාව හැම දිනෙකම තමන්ගේ හිතේ කුසලයේ දිනු කරගෙන ඊටාම ශක්තිමත් සිතකින් තමයි මේ ප්‍රාර්ථනාව ඔබට කරන්නේ. ඒක ඔබට හොඳට ජීවිතයට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, අද මේ උපන්දිනයේ සමරන අවස්ථාවේදී උපන්දිනය අපි කිව්වා බ්ලෙසින් එකක් කියලා, මංගල කාරණයක් කියලා. අන්න ඒ මංගල කාරණේ දවසේ අපි හුඟක් මංගල කාරණා කළා. දන් දෙනවා, බනහනවා, ධර්ම සාකච්ඡා කරනවා, ඥාතීන්ට සලකනවා, දුක ඇතිවීම නැතිවීම තේරුම් ගන්නවා, ධර්මයේ හැසිරෙනවා. මේ හුඟක් දේවල් එක විට කරන මොහොතක් කෘතවේදීත්වයේ දක්වනවා. මෙන්න මේ මංගල කාරණා රැසකින් පින්නතුනි අපේ ජීවිතේ ලස්සන වැඩි කරගන්නවා අපි. එනිසා ජීවිතේ හැමදාම පින්නතුනි මංගල සූත්‍රය ඇතුළත් මංගල කාරණා දිනකට වැඩිපුර ප්‍රමාණයක් Tamanට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතයේ සැබෑම උපන්දිනේ බවට පත් වෙන්නේ. එදාට හැමදාම ජීවිතයේ සතුට වැඩි වෙන දවසක් බවට පත් වෙනවා. එනිසා බුදුදහමෙන් අපට මඟ පෙන්වන්නේ සැබෑ ලෙසම කොහොමද අපි දිනෙන් දින සතුට වැඩි දියුණු කරගන්නේ කියලා. අන්නේ සතුට වැඩි දියුණු කරගන්න යන ගමනේදී පින්නතුනේ මූලිකම පියවර තමයි අපේ හිත අපිරිසිදු වෙන දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්නට ඕන. ඒ වගේම ජීවිතයේ සිත ලස්සන වෙන දේවල් වැඩිපුර කරන්න ඕන. අනිත්‍යයට උදව්පකාර කරන එක, අනිත්‍යයට පිහිට වෙන එක, මේ වගේ දේවල් කරන්න පින්නතුනේ තමන්ගේ හිත ලස්සන වෙනවා. මේවට කියන්නේ චිත්ත පරික්කාර කියලා. එනිසා අපි බොහෝ විට බාහිර දේවල් හොඳට පිළිවෙලට ලස්සනට තියාගෙන අපි හුඟක් මහන්සි වෙනවා. ඒක හුඟක් හොඳයි. හැබැයි පින්නතුනි ඒ පිළිවෙල, ඒ ලස්සන, ඒ තියෙන උනන්දු අපේ හිත ගැනත් අපිට තියෙන්නට ඕන. දැන් බලන්න පින්නතුනි මේ ගෙදර මේ හැම භාණ්ඩයක්ම බලන්නේ ඔබ කොයිතරම් හිතලාද හරියට ගාන්න සෙන්ටර් කළා, එහෙ මට්ටමට පේන්නනේ. මේ හැම දෙයක්ම සකස් කරගෙන ඔබ කොච්චර මහන්සි නැද්ද? මේ හැම දෙයක්ම බලනකොට හිතේ සතුට වැඩි වෙන විදියට, හැම දෙනාගේම සතුට වැඩි වෙන විදියට උපරිම වශයෙන් ඔබ උත්සාහ කළ තැන මේ දේවල් කරලා තියෙනවා. ලොකු සැලැස්මක් මේ ගෙදර පේනවා. ඒක හුඟක් හොඳයි. බොහෝ දෙනාට ආදර්ශයක්. ඒ වගේම පින්නතුනේ ඒ තියෙන සැලකිල්ලම අපි බලන්න ඕන. අපේ හිතටත් සැලකිල්ල දක්වන්නට ඕන. අපේ හිතටත් පින්නතුනේ පොඩි දෙයකින්වත් නොවරදින විදියට, පොඩි දෙයකින්වත් තමන් හිතන විදිය ඇද නොවන විදියට, හරියට මැදටම හිත තියෙන විදියට හිත නිතරම තමන් තියාගන්නට ඕන. පින්නතුනි ඒකේ වටිනාම දේ තමයි හිත ලස්සනට තියාගන්න ඉහළම ක්‍රමය තමයි සාමාන්‍යයෙන් ලෝභය අඩු කිරීම විතරක් නෙවෙයි, සාමාන්‍යයෙන් අමනාපය අඩු කිරීම විතරක් නෙවෙයි, හිත ලස්සනට ඉහළම මට්ටමින් තියාගන්න ක්‍රමය තමයි ප්‍රඥාවෙන් තබා ගැනීම. ප්‍රඥාවෙන් තබා ගැනීම කියලා කියන්නේ පින්නතුනි ඇත්තටම ජීවිතේ මොකද්ද වෙන්නේ කියන එක ගැන තමන් ඉහළම අවබෝධයකින් ඉන්නට ඕන. පින්නතුනි මොකද්ද ජීවිතේ ඇත්තටම සිදුවෙන්නේ? අපට පේන්නේ බාහිර රූපයක් දකිනකොට මේ බාහිර රූපය පිටිපස්සේ තියෙයි කියලා අපට හිතෙන. මේ සැප දුක් මේ අම්මා තාත්තා දුව පුතා මේ බාහිර ඉන්නව කියලා අපට හිතෙන්නේ. හරියට කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩිය දිහා බල්ලාර පිටස්ස තවත් කෙනෙක් ඉන්නව කියලා හිතනවා වගේ. දැන් ওই කණ්ණාඩියක් ළඟට පොඩි සත්තු එහෙම ගියාම බල්ලෝ බලලු එහෙම පහුරු ගන්නනේ කණ්ණාඩියනේ. එයා හිතන්නේ මේ බාහිර කණ්ණාඩිය තව කෙනෙක් ඉන්නවා කියලා. අපි නම් එච්චර මෝඩ නැහැ. නමුත් පින්නතුනේ හැබැයි අපි කෙනෙක් දැක්කහම කෙනෙක්ගෙන් සතුටක් එනකොට මේ අහවල් කෙනා බාහිර ඉන්නවා කියලා අපි එතෙන්දී හැබැයි මුලා වෙනවා. බාහිර පුද්ගලයෙක් කියලා කියන්නේ පින්නතුනේ වෙනත් දෙයක් නෙවෙයි. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප එකතු වෙලා තියෙනවා. අන්නේ එකතු වෙච්ච දෙයට තමයි අපි මේ පැත්තෙන් සංකල්ප හදාගෙන මේ අම්මා මේ තාත්තා මේ දුව පුතා කියලා අපි නිර්මාණය කරගෙන ඉන්නේ. දැන් ඔබ මේ පැත්තෙන් දැන් මේ හාමුදුරු දකිනකොට මේ හාමුදුරු කෙනෙක් අහවල් හාමුදුරු කියලා හිතාගෙන ඉන්නනේ. නමුත් පින්නතුනේ ඇත්තටම මේ අවකාශය තුළ මේ සතර මහා භූත රූප ටිකක් එකතු වෙලා මේ තියෙන්නේ. ඇත්තටම මේ පේන කෙනා මේ පුද්ගලයාම නම් ඇතැමිට බණ කියද්දි මුණත් මම මරණයටපත් වෙන්න පුළුවන්. අපවත් වෙන්න පුළුවන්. ඒ අපවත් වුණාට පස්සේ මෙහෙම ඇලවෙන්නත් පුළුවන්. එතකොට මේ පේන රූපය ඔබට එහෙමම මරණයටපත් වුණාට පස්සෙත් පේනවා. කිසිම වෙනසක් නැහැ රූපේ. හැබැයි ඔබ මරණයටපත් වුණාට පස්සේ තවත් දොරට නම කියලා කියනවද මේකට? ඊට පස්සේ කියන්නේ. එතකොට පින්නතුනේ ඇත්තටම මරණයටපත් වුණාට පස්සේ දැනුයි කියලා ලොකු වෙනසක් නැහැ. දැනට ලොකු වෙනසකට තියෙන්නේ මේ ශරීරය සම්බන්ධව හිතක් තියෙන නිසා. හැබැයි අපි බොහෝ විට කෙනෙක් පුද්ගලයෙක් නිගමනය කරන්නේ තීරණය කරන්නේ හිතගෙන බලලා නෙවෙයි. කෙනෙක් දැක්ක ගම්ම පියාගේ රූපය ගැන බැලලා තමයි අහවලා කියලා තීරණය කරන්නේ. හැබැයි ඒ තීරණේ එන්නේ පින්නතුනේ බාහිර තියෙන දේ අනුව නෙවෙයි. ඒ අපි තීරණේ ගන්නේ මේ අභ්‍යන්තරයෙන් තමන් හිතාගෙන ඉන්න විදියට තමයි බාහිර අහවලා කියලා බලන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ තියෙන නොදැනීම තමයි අපි බාහිර රූපයන් දකිනකොට අපි හිතනවා මේ දකින රූපය කලිනුත් තිබ්බා දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියලා. හරියට කණ්ණාඩි ළඟට ගිහිල්ලා අපි හිතනවා මං එන කලිනුත් කණ්ණාඩියේ මේ රූපය තිබ්බා. මං කණ්ණාඩි ළඟට ගියා කණ්ණාඩිය ළඟින් ගියාට පස්සෙත් මේ රූපය ඉතුරු වෙනවා කියලා අපි හිතනවා. අන්නේ හිතනවා වගේ වැඩක්ම තමයි පින්නතුනේ මේ බලන රූපය මේ ඇහෙන ශබ්දය අපි හිතනවා නම් කලිනුත් මේ ශබ්දය තිබ්බා මේ අත්දැකීමට පස්සෙත් ඉතුරු වෙනවා කියලා මෙන්න මේක තමයි පින්නතුනේ අවිද්‍යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්න පින්නතුනේ මෙන්න මේ අවිද්‍යාවෙන් දුරු කරලා ඉහළම මට්ටමෙන් තමන්ගේ ප්‍රඥාව තියාගන්න. ඒ නිසා අපේ දක්ෂතාවයේ තීරණය වන්නේ පින්නතුනේ මෙන්න මේ ජීවිත යථාර්ථය නුවණින් තේරුම් ගන්න එක. මෙන්න මේ යථාර්ථය ජීවිතයෙන් තේරුම් ගත්තොත් තමයි ඇත්තටම අපි ජීවිතයේ සාර්ථක වුණා වෙන්නේ. පින්නතුනේ ලෝකයේ බොහෝ දෙනෙක් අපි සැප විඳිනවා කියලා හිතුවට බොහෝ දෙනෙක් අපි සැප විඳිනවා කියලා හිතුවට පින්නතුනේ සැප නෙවෙයි විඳින්නේ දුක් විඳින්නේ. නිසා කවුරු ගැනවත් ඊර්ෂ්‍යා කරන්න එපා. තේරුම්න්නේ. හරියටම සැප විඳින්නේ පින්නතුනේ කෙනෙක් මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් එයා. මොකද මේ යථාර්ථය තේරුම් නොගෙන බාහිර රූපය තුළ හිත බැසගත්තොත් ඒ බැසගත්තු කෙනාට ඒ රූපයේ මහලු වීම ලෙඩවීම බාර නොගෙන ඉන්න බෑ. පිටස්තර පුද්ගලෙක් ඉන්නවා කියලා බැලුවොත් ඒ බලන පුද්ගලයා ලෙඩ වෙනකොට එයාගේ ලෙඩවීම තමන්ගේ අම්මා ලෙඩවීම දරුවා ලෙඩවීම කියලා එයා බලන්නේ. හැබැයි මෙන්න මේ ප්‍රඥාවෙන් එයා බැලුවොත් එයා දකිනවා මේ ලෙඩවීමේ ස්වභාවය මොකද්ද කියලා. රූපයකට සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒකෙන් දුක් ටික ඉන්නේ තමන් මේ පැත්තෙන් දුක හදාගෙන කියන එක තමන් නුවණින් දකිනවා. අන්නේ දැකපු කෙනා තමන්ගේ දරුවන්ට ඥාතීන්ට හොඳට සලකනවා. මෙහෙම යථාර්ථයක් කියලා නොසලකා යා කැලයට යන්නේ භාවනා කරන්නම යන්නේ. එයා මේ ජීවිතය තුල ඉඳගෙනම දරුවන්ට සලකන ගම මෙන්න මේ අනාගතේ එන්න තියෙන දුක් ටිකෙන් නිදහස් වෙන විදියට එයා මාර්ගය තේරුම් ගන්නවා. අන්න එහෙම තේරුම් ගන්න පින්නතුනේ එයාට මේ ලෝකයේ තුල මොන ගැහෙන අනිත් පුද්ගලයන් ගැන අමනාප ගතිය එන්නෙන මඩු වෙනවා. අනිත් පුද්ගලයන් ගැන මේ දුක්ඛින්න අනිත් ලෝකේ පුද්ගලයන් නේද ඉන්නේ කියන හැඟීමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අනිත් හැම දෙනාටම නිතරම උදව් කරන්න ඕන කියන හැඟීමක් එනවා. කැම බීමෙන් විතරක් නෙවෙයි, රැකී ආරක්ෂාවෙන් විතරක් නෙවෙයි, මෙන්න මේ ධර්මයේ දීලා ඇත්තටම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් මෙන්න මේක නේද කියලා අනිත් අයට කියලා දෙන්න ලොකු උනන්දුවක් ඇති වෙනවා. මේ ලෝකේ බොහෝ දෙනෙක් පිනසුනේ දුක් විඳින්නේ ඇත්තටම දුකක් හදාගෙන. නැති දුකක් හදාගෙන අන්න ඒ දෙයට තමයි ලෝකේ මිනිස්සු දුක් විඳින්නේ. නමුත් මේ යථාර්ථය තේරුම් ගත්තොත් ඒ තේරුම් ගත්ත කෙනා පින්නතුණි ටිකෙන් ටික දුකෙන් නිදහස් වෙනවා. ලෙඩ වෙනකොට ලෙඩට බෙහෙත් කරනවා. හැබැයි ඒ ලෙඩ තමන්ගේ ලෙඩක් වශයෙන් හුඟන්නේ නැහැ. මහලු වෙනකොට අදාළ දේවල් කරනවා. නමුත් ඒ මහලු වීම තමන්ගේ මහලු වීමක් දිරහපත් වීමක් කියලා ඔහු ගන්නෙ නැහැ. ඒ නිසා පින්නතුණි මෙන්න මේ ධහම තුල ටිකෙන් ටික ඉදිරියට යන බලන්න. එදිනදා ජීවිත තුල පුළුවන් තරම් දාන ආදී පින් ධහම කළ ජීවිතේ ලස්සන කරගන්න. හැකිතාක් දුරට ධර්මයෙන් ගන්න පුළුවන් උපරිම වාසිය ගන්න. ඒ විතරක් නෙවෙයි පින්නතුණි. හැකිතාක් දුරට මෙන්න මේ යථාර්ථය සඳහන් වෙන ධර්ම දේශනා පුළුවන් තරම් අහන්න. අහන ගමන් බුදුහාමුදුරු දේශනා කළා නුවණැති කෙනෙක් විසින් වඩන්න තියෙනවා නම් දිනු කරන් තියෙනවා නම් දිනු කරන් තියෙන්නේ පුළුවන් තරම් දුරට හිත සමාධිමත් කරගන්න. එක අරමුණක හිත බොහෝ වේලාවක් තියාගන්න Taman දක්ෂ වෙන්න. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාදී භාවනාවක් ටිකෙන් ටික පුරුදු කරන්න. දවසට විනාඩි 2කින් පටන් ගන්න ඉස්සෙල්ලා. ඒක ටිකෙන් ටික විනාඩි 5ක් කරන්න. විනාඩි 10 කරන්න ටිකෙන් ටික දිනු කරන්න. ඇත්තටම අපේ සාර්ථකත්වයේ කියලා කියන්නේ පින්නතුනේ අපි හුඟක් මුදල් ලිපීම මතම නෙවෙයි සාර්ථකත්වයේ තියෙන්නේ. අපි කොයිතරම් දුරට අනාගතයට අතීතයට දුවන හිත වර්තමාන එක අරමුණක වැඩි වේලාවක් තමන් තියාගන්න දක්ෂද කියන කාරණේ මතයි තමන්ගේ දක්ෂතාවය, තමන්ගේ සතුට, තමන්ගේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. ඒ සමාධිමත් වෙච්ච හිතින් මේ අනිත්‍යතාවය බලන්න. හැම මොහොතකම ඇසෙන් රූපයක් දකිනකොට ඒ මොහොතේ ඒ අවබෝධය ඇති වුණා, එතරම් නිරුද්ධ වුණා. කනෙන් ශබ්දයක් අහනකොට ඒ මොහොතේම ඇති වුණා, ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. මෙන්න මේක පින්නතුණින් බලන වාර ගන්න හැකියතාක් වැඩි කරගන්න. මෙන්න මේක තමයි ඇත්තටම අපි අපට සලකන විදිය. මෙන්න මේක තමයි ඇත්තටම අපි ජීවිතයෙන් දුකෙන් නිදහස් වෙන මාර්ගය. මෙන්න මේක තමයි පින්නතුණි ඇත්තටම අපේ ජීවිතයට සලකන විදිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ දිනුවටපත් වෙන කෙනා සුසුකංවත ජීවාම වේරිනේ ස්වාවේරිනෝ කියලා. සුවසේ ජීවත් වෙන කෙනෙක් වෙනවා. ලෝකේහි අනිත් අය සමග අමනාපකම්, අනිත් අයට ඊර්ෂ්‍යා කරන ලෝකයේ තුල ඊර්ෂ්‍යා නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ලෝකයේ බොහෝ දේ හරි හම්බ කරන්න, තමන්ට ලං කරගන්න උත්සාහ කරන ලෝකයේ ඉතාම උපේක්ෂා සහගතව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම දුක් විඳින ලෝකයේහි මානසික සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ ගමන් මගේදී පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා හැකිතාක් දුරට හිත පිරිසුදු තියාගෙන තමන් අධ්‍යාපනය ලබන කෙනෙක් නම් උපරිම අධ්‍යාපනය ලබන්න. තමන් රැකී ආරක්ෂා කරන කෙනෙක් නම් මහන්සියෙන් දැහැමිව පුළුවන් තරම් ධනෙ උපයන්න. ඒ වගේම ඒ කරන ගමන්ම පුළුවන් තරම් දුනට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරගෙන පුළුවන් තරම් දුරට තමන්ට නිරෝගී භාවයේ ශරීර ශක්තිය හොඳ කල්යාණ මිත්‍රයන් පුළුවන් තරම් ජීවිතේ වැඩි දියුණු කරගන්න. ඒ වැඩි දියුණු කරගන්න ගමන් අනාගතයේ තමන්ට එන ජීවිත අභියෝග එනවා. තමන්ට වෙනස් කරන්න බැරි දේවල් මොනෝදේ දේවල්. අපි ටිකෙන් ටික වයසට යනවා. ටිකෙන් ටික අපේ ළඟම ඥාතීන් අපෙන් වෙන් වෙලා යනවා. මරණයට පත් වෙනවා. අපි ටිකෙන් ටික සුසාන භූමිය කරා ළඟවෙමින් ඉන්නේ. මෙන්න මේ ජීවිත අභියෝග වල දිපින්න තුනි නොහඬා ඉන්න පුළුවන් ඉදී මනසක් ඒ තැනැත්තා හදා ගන්නවා. එනිසා බුදුදහම ඊටාම කෙටි තැනකින් මේ සරලව ඉදිනදා සතුටෙන් ඉන්න දෙයක් විතරක් නෙවෙයි කිව්වේ. බුදුදහම මඟ පෙන්වන්නේ පින්තුනේ අනාගතය අපටින අභියෝග තියෙනවා. අනාගතය යන්නේ තමන්ගේ ළඟම ඥාතීන්ගෙන් වෙන්වීම, මහලු වීම, මරණය ආදී මෙන්න මේ දුක් වලින් නිදහස් වෙන විදියට අදම ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ තත්ත්වයට පත් වෙච්ච දවසේදී නෙවෙයි කියන නිදහස් වෙන්නේ. දැන් වෙනත් ආගම් හැම හැකීම කියන්නේ මරණයෙන් පස්සේ විමුක්තියට යන්නේ කියන්නේ ස්වර්ගයට යන්නේ කියන්නේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි ජීවත් වෙන්න කාලෙදි මේ තැනත්තාට විමුක්තියටපත් වෙන්න පුළුවන්. නිර්වාණයටපත් වෙන්න පුළුවන්. ජීවත් වෙන කාලෙදි මේ තැනත්තාට දුක් ටිකෙන් නිදහස් වෙලා මේ තැනත්තාට ජීවිතුකම් කරමින් තවදුරටත් ජීවත් වෙනත් පුළුවන් මේ සමාජය. ඒ නිසා පිනතුනේ සඳහා කටයුතු කරන්න අපි අප්‍රමාදීව ක්‍රියා කරමු. ඉතින් ඔබ හැම දිනෙකම මේ මානුෂ ලෝකයේ මේ වගේ කාලෙක උපත ලැබුවේ සසර බොහෝ පින් දහම් කරලා ඒ ගැන ඔබ හුඟා සතුටට පත් වන්න. ඔබ හැම දවසක්ම උපන් දිනයක් වගේ සමරන්න. ලෝකේ ඉපදිච්ච බොහෝ දෙනා අතරින් මානුෂ ලෝකේ ඉපදෙලා සාමාන්‍ය මානුෂ ආත්ම භාවයක ඉඳලක් නෙවෙයි. හොඳ පරිසරයක ජීවත් වෙන ඔබට වාසනාව ලැබුණා. හොඳ වාසනාවන්ත දරුවන් ඔබට ලැබුණා. හොඳ අම්මා තාත්තා ලැබුණා. ඒ හැම දෙයකටම වඩා පින්තුණි. දුකෙන් නිදහස් වීමේ මාර්ගය සඳහන් වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලයක ඒ ධර්මය අහන්න පුළුවන් වටා පිටාක ඔබ ඉපදුනා. මේ හැම දෙයක්ම ලැබුවේ පින්තුණි සසර හුඟක් පින් කළා. ඒ පින් කරපු නිසා ඒ ඔබේ හිත ලස්සනට තියාගෙන හිටිය නිසා තමයි ඔබට මේ සියලුම පහසුකම් අද ලැබුණේ. ඒ නිසා ඒ ගැන දිනපතාම සතුටටපත් වෙන්න. ඔබේ කන්න ඔබ කන්නාඩි ළඟට දිනපතාම යන අයනේ. ගිහිල්ලා ඔබේ රූපය දිහා විතරක් බල සසතු වෙලා ඉන්න එපා. ඒ කන්නාඩි ළඟට ගිහිල්ලා බලන්න මේ පේන රූපේ ඉන්න කෙනා සතර හුඟා පින් කළා අපු කෙනෙක්. සතර හුඟා දාන ආදී කුසල් දහම් කරපු කෙනෙකුයි මේ පින්තූරයේ මේ කන්නාඩි ඉස්සරහා ඉන්නේ කියලා බලන්න. එතකොට ඔබ ඔයිටත් වඩා ඔබේ ශරීරයට ආදරය කරනවා. ඔයිටත් වඩා ඔබේ ශරීරයට ඔබ කැමති වෙනවා. දැන් ඔබ සතුට වෙන ඔබේ මුහුණ ලස්සන තියෙනකොට විතරයි. දැන් ඔබ සතුට වෙන ඔබේ කොණ්ඩේ ලස්සන තියෙනකොට විතරයි. හැබැයි ඔබේ ජීවිතයේ වටිනාකම තේරුම් ගත්තත් ඔබ හැරමිටි යන දවසේදී ඔබ ඔබ ගැන සතුට වෙනවා. ඒ සතුට ඔබේ දිනපතාම වැඩි වෙනවා. අන්නේ වැඩි වෙන විදියට ඔබ නිතරම ඔබේ ජීවිතය ගැන සතුට වෙන්න. ඒ විතරක් නෙවෙයි මේ ජීවිතයේ වටිනාකම වැඩි වෙන විදියට පුළුවන් තරම් තමන්ගේ දෑතින් අනිත්යට උදව් කරන්න. දන් දෙන්න. තමන්ගේ දෙපයින් නැවිදලා අනිත්යට පිහිට වෙන දේවල් කරන්න. මේ ලස්සන ශරීරයක් ලැබුණේ පින්තුණි ආඩම්බර වෙන නෙවෙයි අපට මේ. අපට හොඳට පේන ඇස් දෙකක් ලැබුණේ, හොඳට ඇහෙන කන් දෙකක් ලැබුණේ පින්තුණි ආඩම්බර වෙන නෙවෙයි. අපට මේ ලස්සන ශරීරයක් ලැබුණේ අනිත්යට උදව් කරන්න. අපට ලස්සන ඇස් දෙකක් ලැබුණේ ඇස් නොපෙනෙන අයට උදව් කරන්න. අපට ලස්සන හොඳ කන් දෙකක් ලැබුණේ බනහන්න නොඇසෙන අනිත්යට උදව් කරන්න. ඒ නිසා මේ ශරීරයේ මහලු වෙන්න කලින් පුළුවන් තරම් දුරට මේ ශරීරයෙන් අනිත්යට පිහිට වෙන්න උදව් කරන්න. එතකොට පින්නොතිනි තමන්ගේ ශරීරය දකිනකොට තමට හරිය සතුටක් ඇති වෙන අනේ මගේ ශරීරයෙන් මං අම්මට තාත්තට සැලකුවා, මං දන් දුන්නා, පන්සලට සැලකුවා, මගේ යහළු මිත්‍රාදීන්ට සැලකුවා කියලා තමන්ගේ ශරීරය ගැන දකිනකොට තමට ලොකු සතුටක් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ශරීරය අපට හැමදාම නෑ. කවදා හරි දවසක මේ ශරීරය අපි අත්හරිනවා. අත්හැරලා වෙනත් ආත්ම භාවයක ඉන්නකොට ඇතැම් විට මේ ශරීරය දෙස බලන්න පුළුවන් තැන්වල අපි ඉපදෙන්න පුළුවන්. අන්න එදාට තමන් මේ අත්හැරලා ගිහු ශරීරය දිහා බලලා අනේ මේ අත්හැරලා දැන් මේ දිරාපත් වෙන ශරීරය මම පාවිච්චි කරන කාලේ මගේ දරුවන්ට විතරක් නෙවෙයි මං අම්මට තාත්තට සැලකුවා. මේ ශරීරයෙන් මං සිල්වත් ගුණවත් ඇට සැලකුවා. මේ ශරීරයෙන් මං අසරණ වෙච්ච ඇට සැලකුවා. මේ ශරීරයෙන් මං ලෝකෙට පිහිට වුණා. මේ ශරීරය මං නිකම් මහලුනේ නෑ කියලා තමන්ගේ අත්හැරපු ශරීරය ගැනත් තමන්ට ලොකු සතුටක් ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ මේ ශරීරය කියලා කියන්නේ අපේ අම්මා තාත්තගේ දායාදයක් විදිහට අපට ලැබුණේ ඇත්තෙන්ම. ඒ අම්මා තාත්තා කරපු කැපවීම නිසා තමයි අද අපේ ශරීරය මේ විදිහට තියෙන්නේ. ඒ නිසා තමන් පරිහරණය කරන ශරීරය උපයෝගී කරගනිමින් පින්දහම් කරනකොට අපේ අම්මා තාත්තා දෙන ජීවත් වෙනෝ නම් යට ලොකු ආශිර්වාදයක් ඒක. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා දෙන මිය ගිහින්ලා නම් එයාට ලොකු පිනක් ඒක. මේ ආත්මය අම්මා තාත්තා විතරක් නෙවෙයි. අපි හොඳට පින්දහම් කරනකොට පින්තුණි අපට සසරේදී හිටිය අපේ අම්මලා තාත්තලාත් අපි ගැන සතුටු වෙනවා. ධර්මය ඉතාම පැහැදිලිව දැක්වෙනවා මේ ආත්ම භාවයේ සිල්වත්ව ගුණවත් ඉන්න අයගේ ගිය ආත්ම භාවල අම්මල තාත්තලා ඒ දෙස බල සතුටු වෙනවා කියලා. ඒ නිසා ඔබේ ජීවිත වටිනා ලස්සන ජීවිත බවට පත් කරගන්න හැකි තාක් දුරට කුසල දිනු කරගන්න හැකි තාක් දුරට තමන් හිත පිරිසිදු කරගන්න හැකි තාක් දුරට හිත ලස්සන වෙන දේවල් කරන්න. ඉතින් ඒ සඳහා ද උපන් දිනය සමරන අවස්ථාවේදී ස්වාමින් වහන්සේලා ප්‍රියාණි නෝනා මහත්මිට ආශිර්වාද කරනවා. ඒ අතර මේ පින්කමට සහභාගී වෙච්ච මේ කුඩා දරුවන් ඇතුළු හැම දෙනාටමත් මේ පින්කමේ ආනිසංසයෙන් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ittāvatācayammehi sambhataṁ puñya sampadaṁ sambhe devā anumodantu sambha sampante siddhiyā ittāvatācayammehi sambhataṁ puñya sampadaṁ sambhe devā anumodantu sambha sampante siddhiyā ittāvatā ca ammehi sambhataṁ puñya sampadaṁ sambhe devā anumodantu sambha sampante siddhiyā